ඉතින් මම කැමති ඊයේ අපිට සාමාන්‍ය සම්බන්ධ නෝරු ඇයින් අපි සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න ආරම්භ කළා. ඒ තමයි මජ්ක්‍ධිමනිකායේ පරිපන්නාසිතී අනුපදවස්සී දෙන ආයක සාසතු. ඉතින් අපිට විශේෂයෙන්ම හැමෝගෙම සහයක් ලැබුණා. විදුක් මහත්මයා, චිත්‍රරාජ මහත්මිය, පරිත් මහත්මයා, වසන් මහත්මයා වගේ හැමෝගෙම ශ්‍රීමති මහත්මියත් හැමෝගෙම අපිට උදව් ලැබුණා. ඒ සාකච්ඡාව හොඳින් කරගන්න වගේම ප්‍රසන්න මහත්මයාත් අපිට වයිපීඩින් ප්‍රායෝගික අදහස් දක්වා. ඉතින් මේ සියල්ලම මම හිතනවා ඒක ගැන ප්‍රයෝජනයක් වුණා කියලා. මොකද මට විශේෂයෙන්ම අද පාන්දර සාමාන්‍යයෙන් කරන භාවනාවක් ආනාපාන භාවනාව ඒකෙදී ගොඩක් දුරට අපි කතා කරපු අරමුණ ඒකෙන් සජන විශ්වෙන් දැනගත් අරමුණ ඒ අදහස් විශේෂයෙන්ම මට ශක්තියක් වුණා, ධෛර්යයක් වුණා. අද ඒ කටයුත්ත කරගන්න මම හිතනවා අනෙක් පැත්තත් යම් කිසි විදිහකට ඉතින් ආධාරයක් උපකාරයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි අද බලමු ඉතින් අපි කායගත සති සූත්‍රයේ විකෘති කියන කලින් මම කියන්නේ ඊයේ අපි කතා කළා මේ කායගත සූත්‍ර දෙකක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා කියලා. ඒකත් තමයි මේ සංයුක්තනේ කායය සඳහන් වෙනවා. කායගත සූත්‍රය නම් කෙටි සූත්‍රයක්. එතනද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මම මේ කායගත සතිය කියන එක දෙන්නන්නේ ඉරක් කලින් කියලා මේ සංකත අසංකත කියලා දෙකක් තියෙනවා. ඒකොට කියනවා මේ සංකතය කියන්නේ අසංකතය කියන්නේ නිවනයි කියලා කියලා අසංකතයට යන මාර්ගය හැටියට බලනවා කායගත සතිය. ඒකොට අසංකතය කියලා කියන්නේ නිවන, සංකතයට යන මාර්ගය තමයි කායගත සංකත කියලා ඒ සංයුක්තයේ දේශනාවේදී විචාරවත් ඉලක්කනවා. දැන් නම් තමයි කටහඬ හොඳට ඇහෙනවා දරුවන් සර්. ආ හොඳයි හොඳයි. දරුවන් සර් නයි, දරුවන් සර් නයි. ප්‍රශ්න ප්‍රශ්නයක් තියෙන්නේ නැති. හොඳයි, එහෙනම් අපිට අදටම ආරම්භ කරන්න පුළුවන් වැඩසටහන නැවත වර්තාවක්. හොඳයි, හැම දිනකටම දරුවන් සර් නයි. අද සුපුරුදු පරිදි 2017 ජූනි මාසේ 9 වෙනි සුක්‍රවාදා සවන සිසුතෝස්ගේ කරන සාකච්ඡාවටයි අපි සිදු වෙන්නේ. අපි සතරයෙන් වහන්සේට নমස්කාර පූර්වකව මේ වැඩසටහන ආරම්භ කරමු. හොඳයි, අපි ඊයේ දවසේ සාකච්ඡා කළා කායගත සති සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළා. එතෙන්දී අපිට මූලික වශයෙන්ම දැනගන්න ලැබුණ දේ තමයි කායගත සති සූත්‍රය සූත්‍ර පිටකයේ ස්ථාන දෙකක අපිට හමු වෙනවා. එකක් තමයි සංයුක්ත නිකායේ දිනා කායගත සති සූත්‍රය, ඊටාම කෙටි සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා අසංකතේ අසංකතේ කියන එකක් කියන්නම් අසංකතේ යන මාර්ගය කියන ඒ දෙක ගැන විස්තරයක් කරනවා. ඒකෝර අසංකතේ කියන්නේ කොමක්ද කියලා අහුවම අසංකතේ කියන්නේ නිර්වාණයයි. ඉන්නේ නිර්වාණය කියන මාර්ගයේ හැටියට කායගත සතිය ඒ සූත්‍රයේදී පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ අපි යමු වුණා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකයේ තියෙන කායගත සති සූත්‍රය. එතෙන්දී බුදුජානන් වහන්සේ දේවරම් චේතවන විහාරයේ වැඩ වාසය කරන කාලේදී එක්තරා භික්ෂු පිරිසක් පින්ඩපාතයෙන් පස්සේ කතා වෙනවා, සාකච්ඡා වෙනවා මේ වැත්නි ආශ්චර්යමත් අද්භූතමත් මොකද්ද මේ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ විසින් භාවිත බෞද්ධ කටවු කායගතසතිය කායගතසති භාවනාව මහත් ඵලයි මහා නිසංසයි කියලා කතාවක් ඇතුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනට සැපත් වෙලා අහනවා මම එනකොට මාගේ සමීපයෙන් මොන කතාවක්ද කිනම් කතාවකටද බාධාවක් උනේ කියලා. එතෙන් මේ විසුනා කියලා පවස්සල්සුව මේ විදිහට මේ අපි කතා කරගෙන ඉති මේ බුදුරජාණන් වහන්සේ විසින් භාවිත කළ බහුලීකృత කර මේ කායගත සතිය මහත් ඵලයි මහානිසංසයි කියලා ඒක ආශ්චර්යමත් අද්භූතවත් කියලා කතා කර කර හිටියයි කියලා සැලසලාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒකට කායගත සතිය කියන්නේ කුමක්ද කියන එක දේශනා කරනවා. ඊට පස්සේ එතෙන්දී මේ අහනවා කොයි විදිහටද භාවිතා කළ කොයි විදිහට බහුලී සතකර කායගත සතියද මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඒක මුල් කොටස වුණෝ ආනාපාන සති කොටස. ආනාපාන සති කොටස කියලා කියන්නේ අපි ආරන්නේ ගතව රුක්ක මූල ගතව සිනියාගාර ගතව නිශ්චිත පල්ලංකම් ආපදිස්ස වශයෙන් ගිහිල්ලා ඊට පස්සේ හුස්ම රැල්ල ඉහළට ගන්න හුස්ම ගන්නවා පහළනවා ඊට පස්සේ කෙටි හුස්මක් ගන්නවා දිග හුස්මක් ගන්නවා ඒ ආකාරයෙන් දිග හුස්මක් ගන්නවා දිග හුස්මක් පිට කරනවා කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්මක් පිට කරනවා ඊට පස්සේ අපි කියවෙන්නේ ඉති පාපිය ඇතුළේ කියනකොට දීගං වා සන්තෝ දීගං අස්සාමේති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමේති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්සාමේති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්සාමේති පජානාති සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති පස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති පස්සං භයං කාය සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛති කියලා අපිට පුරුදු කොටස අපි මේ විදිහට අහුවා. ඊට පස්සේ අපිට පොඩි නපුරුදු කොටසක් තියෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් නැති විශේෂ කොටසක් තමයි සස්ස ඒවං අපමත්තස්ස ආශාපිනෝ පහිතස්සස්ස විහෙරසෝ යේ දේහසිත තර සංකප්පා තේ පහියං තේසං පහනා අජ්ජස්සමේ චිත්තං සංකිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති ඒකෝදි හෝති සමාධිය. ඒවන් වික්ක වේදිකු කායගත සතින් භාවේ. එතෙන්ද කියනවා අර විදිහට කාය සංස්කාරයේ සංසිඳුලමින් ආස්වාද ප්‍රසවාස කරලා කරන පස්සේ කියනවා මේ විදිහට සතිමත් කෙලෙස් සමන වීර්ය ඇතිව නිවන් පිණිස මෙහෙය වූ සිත්ජය වසන ඒ මහණෝගේ පංචකාම ගුණ නිසිත වූ යම් දිවෙන සංකල්පනාව වැද්ද ඔහු පහවයේ. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර අධ්‍යාත්මෙහිම චිත පිහිටා සිටි පිහිටා හිදී එකඟ වෙයි සමාහිත වෙයි. මහණෙනි මෙසේ නුද මහාන කායගත සති වඩයි නැත්නම් කාය කාගී යති බවයි කියලා. එතකොට අපිට තේරෙන එකක් තමයි මේක විශේෂයෙන්ම කායගත සතිය කියනකොට මේ සතිය වැඩි වීම තමයි තියෙන්නේ. කය කෙරේ සතිය පිහිටුවීම තමයි දේශනා කරපු දේශනාවක් හැටියට අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි කිව්වේ මේ විදිහට මේ සිහිය පිහිටවනකොට සිද්ධ වෙන දෙයක් තමයි මේ පංචකාම ගුණ නිසිත. පංචකාම ගුණ කියලා කිව්වේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න කාම අරමුණු පිළිබඳව මේ සිත දුවන්නේ නැතුව සිතේ එකඟතාවයක් ඇති වෙනවා. ඒ එකඟතාවය නිසාමයි සිත සමාහිත වෙනවා කියන එක තමයි අපි ඊයේ කතා කරේ. ඒ වගේම අපි විශේෂයෙන්ම නෛකුත් කල්යාණ මිත්‍රයන්ගේ අදහස් දැනගනිමින් සිත මහත්මයා, ජිරොස් මහත්මයා, ඒ වගේම පද්මිත මහත්මයා, අතුළු වසන්ත මහත්මයා අතුළු හැමෝගෙම, ඒ වගේම සන්න මහත්මයා, මේ හැම දෙනෙක්ගේම උපකාරයසු අපි මේ ආනාපාන සතිය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මේ කායගත සතිය හුස්ම රැල්ල ආශ්‍රය කොට වඩන්නේ කොහොමද කියන එක ප්‍රායෝගික විදිහට අපි ඊයේ සාකච්ඡා කළා. ඉතින් එකේ විශේෂත්වයක් හැදීලා මම දැක්ක අද ඉතින් පුරුදු පරිදි ඒ වගේ දෙයක් යෙදෙනකොට ඉන්ජිතර සාකච්ඡාවෙන් ගොඩක් මට කෞද්දලිකව කොහොම උපකාර වුණ බව කෞද්දලිකව තේරුණා. මම හිතනවා අනෙක් පැයටත් ඒ වගේ යම් කිසි උපකාරයක් වෙන්න ඇති. ඉතින් ඒ සඳහනත් එක්කම මම කැමති ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස කියන්නේ මෙන්න මේ ආකාරයෙන් බුදුජානක වහන්සේ දේශනා කරන්නේ පුනිෂපරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති සිතෝවා සිතෝම් හීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති යථා යථාවා පනස්සකායෝ අනිහිතෝ හෝති සතා සතානං පජානාති සස්ස ඒවං අපමත්තස්ස ආසාදීනෝ පරිතස්සස්ස විහෙරතෝ ඒ ගේහසිතා සරසංකප්පා තේ පහියං ඒසං පහනා අජ්ජස්මේව චිත්තං සංසිද්ධති සම්නිසීදති ඒකෝදි හෝති සමාධිය ඒවම්පි පිස්සවේ බික්කු කායගත සතින් භාවේ. ඒකෝ දැන් මෙතන කියන්නේ ඉරියව් අපි දැන් පවත්තරෝ නම් පවත්තරනේ ඉරියව් හතරක්. ඒ තමයි ඇවිදින ඉරියව්ව, ඊළඟට හිටගෙන ඉන්න ඉරියව්ව, ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්ව, අනිත් එක තමයි සායනය කරන මත් නැත්තම් නිදාගෙන සිටින ඉරියව්. ඉතින් මේ හැම තැනකදීම පජානාත් ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා කියනවා. කියක් එතන කියනවා යන්නේ හෝ යෙමි නොනින් දන්නේ. යනවා නම් යනවා කියලා නොනින් දන්නවා. සිටියේ හෝ සිටියේමි නොනින් දන්නේ. ඒ කියන්නේ ඉන්නවා නම් හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවායි කියලා නොනින් දන්නේ. එතන ගන්නවා. ඊට පස්සේ හුන්නේ නම් ඒ කියන්නේ වාඩි වෙලා නිසින් නොවා කියලා දැන හුන්නේ නම් හුන්නේමි නොනින් දැනගන්න. ඕනේ නම් ඕනේ මි කියන්නේ ආන්සි වෙලා නම් ආන්සි වෙලා කියලා නොනින් දැනගන්න. එතකොට කියනවා යලි යම් යම් පරිද්දකින් හෝ ඔහුගේ කය පිහිටවන ලැබුවේ වේද ඒ පරිද්දෙන් ඒ නොනින් දැනගන්න. යථා යථාව පනස්ස කායෝ පනිහිතෝ හොත් කියනවා කියන්නේ යම් යම් පරිද්දකින් හෝ ඔහුගේ කය. මේ පනස්ස කියන්නේ පන අස්ත කියන එක කියන්නේ ඔහුගේ වනාහේ කියන්නේ. ඔහුගේ වනාහේ කියන එක තමයි මේ 50 කියලා කියන්නේ. එතකොට ඒ ඔහුගේ කය වනාහේ ඒ පිහිටා තියෙන බව දැනගන්න. ඒ පරිද්දෙන් ඒ නෝලින් දැනගන්න. මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස්වන වැරෑසිව නිවනට මෙහියෝ සිටිය වසන ඔහුගේ යම් දේහසිත ජීවන සංකල්පය වෙද්ද ඔහු ප්‍රහීන වෙති ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත ආධ්‍යාත්මීම සිත පිහිටාස්ති සංසුන්ගේ කඳ වේ සමාහිත වේ මහණෙනි මෙසේ නෙදු මහාන කායගත සතිය වඩයි කියලා කියනවා. ඉතින් ඒ තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන විදිහට බුද්ධ ත්‍රිපිටකයේ සඳහන් වෙන විදිහට ඒ වචන කියන විදිහ. ඉතින් මම ඇත්තටම කැමතියි මේ පිළිබඳව සාකච්ඡාවට යමු වෙන විශේෂයෙන්ම මේ මේක කියනවා මේ උදාහරණයකට ගත්තාම ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා. ඒ වගේම සිතෝමි සිතෝ වා සිතෝම්හිති පජානාති. නිසින්නෝ වා නිසින්නෝම්හිති පජානාති. සයානෝ වා සයානෝම්හිති පජානාති. ඉතින් අපි ඒ ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්යන් මිත්‍රෙන්ගේ උදව්වත් අරගෙන පැහැදිලි කරගෙන ඉදිරියට යම් කියලා යෝජනා කරනවා. අචිත්‍රා මහත්මිය මම ඔබතුමියට ගෞරවයෙන් යොමු වෙනවා. අපිට පොඩ්ඩක් මේන්න මේ කාරණා ටික. මේ යනකොට යනවා කියලා දැනගන්නවා කියන එකේ තේරුම. ඒ වගේම අනිත් ක්‍රියාව වලත් මේ ඉරාවෙ ඉන්නකොට දැනගන්නවා කියන පජානාති කියන එකේ මේ මොකද්ද අදහස් කරන්නේ? කොයි විදිහෙන්ද අපි ඒක තේරුම් ගන්න ඕනේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කර ගන්න උදව් කරන්න තේරුවන් සරමයි. දන්දමස්ස දැන් ඊයේ අපි ආනාපාන සතිය කියන්නේ ආනාපාන පිළිබඳ සිහිය තියෙන ගැන කතා කරලා ඇයි අපි නැවත මේ ඉරියව් වලට ගියේ කිනික මත පොඩ්ඩක් එතන ඉස්සත් පැටලි සහගත වුණා. නමුත් මොකද එතන ආනාපානය සිතුවම් කරන් ඉඳලා එතනින් අජ්ජස්සයට ගිහිල්ලා සංසතයෙන් අසංසත බවට කොහොමද පෙරවෙන්නේ කියන එක ගැන නේද අපි කතා කරගෙන හිටියේ. මෙතන මොකද මේ නැවත ඉරියව් සම්බන්ධ කලේ කියන එක තමයි පොඩ්ඩක් මට පැහැදිලි මාදි එතන. මම හිතන්නේ ගේහසිතෙන් ආධ්‍යාත්මයට යනවා කියන එක පැහැදිලි කරන්න වෙන්න ඕනේ කියලා ඒක එහෙම කියන්නේ. එහෙම කියන්න තමයි ඒක තියෙන්නේ නැත්තම් හොඳයි හොඳ ප්‍රශ්නයක් කියලා ඇත්තටම මට මම තේරුම් ගත්ත විදිහට මේවා එකක් පසුපස එකක් යන විදිහට පොත්වල සඳහන් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද තම දෙයක් හස්තකන්නකොට කලින් එකක් සඳහන් කරලා ඊළඟට තමයි ඊළඟට සඳහන් කරන්න වෙන්නේ. නමුත් දැන් මේකේ භාවනාවක් හැටියට කෙනෙක් වඩනවා නම් ඒකේ සීක්වන්ස් එකක් එමත් නැත්නම් එකක් මේක කලින් කරලා ඊළඟට මේක කරනවා කියන එකම නෙවෙයි අදහස් කරලා තියෙන්නේ කියලා මම හිතනවා. මේ කායගත සතිය කියන එක ඉන්නේ කිව්ව වගේ කරුණු 14ක් මතම 13ක් නේද මට මොහි අවසානයේදී සාරාංශයක් කියදී මේක යනවායි කියලා ආනාපාන සතිය ඒ වගේම ඉරියාපත ඊළඟට සම්පජඤ්ඤය ඊළඟට අපි කියුවා අසුබ කියන්නේ කයේ කොටස් ගැන බලනවා කියලා ඊට පස්සේ ධාතු මනසිකාරේ ඊට පස්සේ නව සීවති ඒ ඔක්කොම නවයක් ආපුවම ඒ තුර ඔක්කොම 14ක් යනවා 14ම කායගත සතිය අධේ තමයි කියවිලා තියෙන්නේ ඒකින් අර අන්තිමට කිව්ව නවසීවසිකයේ තමයි එකක් පස්සෙ එකක් යන විදිහේ කියන්නේ අපි එතනට අවස්ථාවක් ලැබුණොත් කියන කතා කරන්න යනවා ඒක තමයි කෙනෙක්ව මැරිලා අර අමුතු හොන්ට දාපු වෙලා ඉඳලා ඒ කය යන ඔව් ඒ විස්තර වෙලා තියෙනවා මයික් කරගමු හොඳයි හොඳයි ඔව් අනිත් කෙනා මම හිතන්නේ මෙතනර සබ්බ වශයෙන් වෙන් කරපු තැනක් නිසා වෙන්න ඕන කියලා මොකද ආව ආනාපාන සතිය ගැන කතා කරනකොට ඔබතුමා ඇත්තටම ගැන සඳහන් කළා මොකද මේක ක්‍රමක්‍රමයෙන් යන ගමනක් නිසා ආනාපාන සතියම සංකතයෙන් අසංකතයට යන ගමනක් විදිහට තේරුම් අරගෙන වඩන්න පුළුවන් දැන් මෙතනදී මේ පබ්බ වශයෙන් වෙන් කරපු නිසා ඊළඟට තියෙන පබ්බේ හැටියට තමයි ඉරියාපත ගැන කතා කරලා තියෙන්නේ. මේ හැම දෙයකින්ම ඇත්තටම කතා කරනවා කියන උත්සාහයක් කළා කියන්නේ අපිට තේරුම් ගන්න මේ හය තේරුම් ගන්නයි. මොකද සතිය දියුණු කරගන්නයි. ඒක තමයි තේරෙන්නේ. ඒක සතිය දිනු වෙන තමයි දැන් මෙතන මම කියන්නේ. මේ හැම ඉරියව්වකම දැන් අපි ඉරියව් පවත්නකොට අපි සිහියෙන් නෙමෙයි මේ කරන්නේ දැන් ඒ යමක් ගන්න අපි දික් කරනවා ගන්නවා බොනවා කියනවා. එහෙනම් අපි නිකන් ඉබේ නැතිවගේ වැඩ කරාට උනන්සි කියලා මේ හැම ඉරියව්වක්ම අත්පය හොලවනකොට දිගාරිනකොට නමනකොට මේ හැම ඉරියව්වක්ම සිහියෙන් කරන්න කියලා හේතුව මොකද මේ සිහිය තියුණු කරගන්න. සිහිය කියන එක තියුණු වුණු තරමට තමයි සත්‍ය තේින්නේ. මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියන එක දකින්න මේ සිහිය හොඳින් දියුණු කරගන්නට. ඒ නැවතත් මේ කයට සිත අරගෙන මේ කයේ පිහිටීම බලන්න. කොහොමද මේක තියෙන්නේ? ඊළඟට එක එක ඉරියව්වලදී ඒ සිතත් එක්ක සිත වැඩ කරන හැටි එහෙම නැත්නම් හිතනවා ඒ නැවත දිගාරිනවා සිතේ ඉල්ලකින් අපව ගන්න හිතෙනවා නැවත ගන්නවා කියතුලකින් මේ සියලුම කරුණු බොහෝම සූක්ෂමව දකින්න හිතට පුරුදු වෙනකොට ඒ ඉබේම ඒ වෙන හිතක සතිය පිහිටෙනවා මොකටද ඉතින් මේ සතිය තියුණුම වැඩි වෙන්න අපිට මේ සිදුවන ඉතාම කුඩා දෙයක් පවා චිත්තක්ෂණ වෙනස් වෙන ඒ සිදුවීම තමාට දැකීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ නිසාමයි කියලා තමයි හිතෙන්නේ මේ කායයට ගත්ත හිත මේ විදිහට සිදු කරන්න කියන එක මොකද සෝත්‍රයම කාය ගතා පසුම ඒ නිසා ඒ කාය අනුව බලමින් සිහිය පුරුදු කිරීම වෙන්න ඕන කියලා තමයි ගැට මාත්‍රේ දැනට තේරෙන්නේ අපි අනිත් අයගෙන සාහල බලන ඒ තේවාස්සයි තවදයක් මෙතන ඇත්තටම පේන දෙයක් තමයි දැන් ඉස්සල්ලා කිව්වා අපිට ඉස්සල්ලා ආනාපාන සති කොටසේදී කිව්වා මේ නිසීදති පල්ලංකම් ආපදිස්සා උතුම් කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ ඇත්තටම එතනදී එකම ඉරියව්වකින්ද කියන්නේ ඒ කියන්නේ දුක් මූලගත වෙලා හරි ශුන්‍යාගාරගත වෙලා හරි ශුන්‍යාගාරයක් කියන්නේ ඇත්තම ශබ්ද එහෙම හෙන්නේ නැති තමන්ට තනි වෙලා ඉන්න පුළුවන් තැන. එතකොට එතෙන්දි කිව්වා මේ පණගත් බඳින වාඩි වෙලා එහෙමත් නැත්නම් අපි කියන පරයන්කේ එහෙමත් නැත්නම් පුටුවක් හරි වාඩි වෙලා කය විස්තරේ තමයි ඒ සාකච්ඡාව ඒ භාවනාව කරන්නේ. දැන් මෙතනදී කියනවා මේක අවිජන කොටස්. ඒ වගේම හිතකින් ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට කියන්නේ සැතපෙලා ඉන්නකොට මේ ඉරියව් හතරෙම කරන්න පුළුවන් භාවනාවක් හැටියට තමයි මේක සඳහන් කරන්නේ. ඒ කියන්නේ දැන් අසන දැන් කෙනෙක් ආනාපාන සතිය භාවනාව කරනකොට ඒ භාවනාවේදී වැඩින්නේ සතියමයි. සතිය වැඩිවීමක් මොනේ අපි ඊයේ කතා වුණේ සිද්ධ වෙන්නේ කියලා. දැන් බලන්න අපේ ජීවිතයේදී විශේෂයෙන්ම යෝගියෙක් හැටියට හැම වෙලාවෙම වාඩි වෙලා භාවනාවක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඉඳලා කටයුතුත් එක්ක. අඩුම ගානේ ආහාර ගන්න වැස්කිලි ටෙස්ට් කර කෙලිවල් කියන්න හරි නැහිట్లా අවදිගෙන යන්නද. ඉතින් බලන්න දැන් මෙතනදී මේ හැම ඉරියව්වකම මේ හැම ඉරියව්වකදීම සිහිය පවත්වා ගන්න කියලා තමයි මෙතනදී අපිට උපදෙස් දෙන්නේ. ඒ වගේම මේ අවසානයේ කියනවා මේ විදිහට සිත පවත්වාගෙන වෙන්නේ අර කලින් කිව්ව වගේම මේ පංචකාම ගුණවලට ඉත යන්නේ නැතුව. එයාගේ සිත සංසුන් වෙනවා කියලා. මෙතන කියනවානේ අපි අර ගේහසිත තරසංකප්ප වලට යන නැතුව. කියන්නේ ගෘහස්ත සිත කියලා කියන්නේ ගේහසිත කියලා කියන්නේ මේ පංචකාම ගුණයන් මිශ්‍රිත වූ යම් සංකල්පනාවක් කියලා ඒවට යන්නේ නැතුව සිත එකඟ වෙනවා කියලා. ඉතින් ඒක නිසා මෙතෙන්දී තේරෙනවා අර වාඩි වෙලාම කරන ආනාපානයේ සති භාවනාවට වඩා සමහර විට තර්මක අභියෝගයක් මේ යෝග්‍යක තියනවා කියලා. මොකද එයාට දැන් මේ ඉරියව් පවත් වෙනකොට ඊට වඩා දේවල් කෙරෙහි අවධානය යොමු කරනවා. කොහේ හරි හැප්පෙන්නේ නැතුව, අකුල් පෙරලෙන්නේ නැතුව ඒ ආදී වශයෙන් ඒ ඉරියව් පවත්වාගෙනකට විශේෂ සතියක් අවශ්‍ය වෙනවා. අතනදි හුස්ම රැල්ලට යොමු කරන සතියට වඩා දැඩි සතියක් මෙතනදී අවශ්‍ය වෙන බව මේක හැටියට තේරෙනවා. ඉතින් මම කැමතියි මේ පිළිබඳව තවදුරටත් දැනගන්න. අපි යොමුමු අපි ශ්‍රීමති මහත්මියට යමු. ශ්‍රීමති මහත්මිය සෙල්වන් සරණයි. සෙල්වන් සරණයි දැන් තමස්මයා සිතාජි බස් මහත්මිය. ඇත්තටම ඉරියාපත භාවනාව ගැන කරුණු කියන්න ඕනේ දේවල් ටිකක් බොහොමයක් කියුණා. මමත් ඉරියාපත භාවනාව කියලා හිතනකොට මත් අරමුණු වුණේ දැන් අපි ආනාපාන සති භාවනාව වගේ දයක් කරනවා නම් සාමාන්‍ය ප්‍රයත් එකක් වගේ යෝගාවචරය කරනවා නම් බොහෝ වේලාවක් කරන්නේ නැහැ. එතකොට දවසේ තව තියෙනවා පැය 20ක් විතර නොනිදා ඉන්න කාලය ඒ වගේ කාලයක් ඊට ආසන්න කාලයක් වගේ තියෙන්න පුළුවන්. එතකොට ඒ කාලය තුළ අර හිත වෙන වෙන අරමුණු වලට පංචකාමයේ තුරු යටි වශයෙන් දුවනවා නම් එතකොට අතීතයට අනාගතයට යනවා නම් එතන හැදෙනා කෙලෙස් හැදෙනවා. ආනාපානසති භාවනාවට පවා ඊළඟ වතාවේදී ඒක අවිලයක් කරදයක් වෙනවා. ඉතින් මේක නිසා ඉරියව් කෙරෙහි හිත පවත්වනවා කියලා කියන්නේ හිත වර්තමානයේ තබා ගැනීම වගේ කියලා මට හිතෙන්නේ. එතකොට හිත වර්තමානයේ තියාගෙන වර්තමානයේ කරන කටයුතු වලට අතපය දිගෑරීම නැමින් ඇවිදීම ඒ වගේ දේවල් වලට යනවා නම් එතකොට අර කෙලෙස් හැදීමක් නැති වෙනවා කියන අදහසත් ඒ වගේම තවත් එකක් මට මතක් වුණා. අපි හිතාගෙන ඉන්නේ අපි මේ හැම ඝන සංඥාව වෙහිලා ඉන්නේ. එතකොට ඝන සංඥාව කියලා කිව්වහම ආරම්මන ඝනය, සමූහ ඝනය, කෘත්‍ය ඝනය, සංසිද්ධි ඝනය කියලා හතරක් තියෙනවා. එතකොට කෘත්‍ය ඝනය කියලා කියන්නේ යම් කිසි දෙයක් කරන්නෙක් ඉන්නවා. ඇවිදින්නෙක් ඉන්නවා. වාඩි වෙන්නෙක් ඉන්නවා, නිදන්නෙක් ඉන්නවා. එතකොට ඒ වගේ මම නිදනවා. ඒ වගේ. එතකොට සත්පුද්ගලාත්ම භාවයෙන් තොරව මේ කෘත්‍යයක් සිදු වෙනවා. ඒ කියන්නේ ඇවිදිනවා කියනකොට ඒ චිත්ත කිරිය වාය ධාතුවත් ඒ කාය විඤ්ඤාතියත් ඊළඟට පාදේ රූප කොටසත් එකතු වෙලා මේ තුනේ එකතු වෙන කරන දෙයක් නිසා මෙතන සත්‍යයේ ඇවිදීමක්, කුජලයේ ඇවිදීමක් නෙමෙයි කියන ආකාරයට ඒක හිතන්න ඕනේ කියලා ඒ වගේ අදහසක් ආවා. එතකොට ඉරියාපත භාවනාවෙන් ඒ කරුණු දෙකම කෙරෙහි ප්‍රයෝජනයක් එනවා කියන එක තමයි මගේ අදහස. ඊළඟ වතාවේ ආනාපාන සති භාවනාව කරන්න යනකොට තැන්පත් හිතක්. පංචකාම ගුණ වලින්, කෙලෙසුන් වලින්, නීවරණ වලින් දැහිච්ච නැති නීවරණ තුනී එක්ක හිතක් වශයෙන් ඊළඟ වතාවට ආනාපාන සතියට හෝ ඊළඟ කර්මස්ථාන යනකොට ප්‍රයෝජන වෙනවා කියලා අදහසක් තියෙනවා. තෙරුවන් සරණයි. කරන සමය හොඳයි. අපි තවදුරටත් මේක කරුණු මතු කරගන්න උත්සාහයක් කරමු. මෙතනදී මේ විශේෂයෙන්ම කියනවා මේ මේ විදිහට මේ තමන්ගේ ඉරියව්වේ පැවැත්ම ගැන හිත යොදනකොට එතන වීර්යයක් යෙදෙන බවත් අපිට පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. අපි ඊයේත් කතා වුණා මේ පිටට දුවන හිත එමත් නැත්නම් අපි දැන් අපේ අරමුණ වෙලා තියෙන මේ සතිය පිටව ගන්න අරමුණ වෙන්නේ මෙතනදී ඉරියව්ව. ඒකෝර මේ ඉරියව්ව ගැන හිතනවා. ඒ වගේම අපිට තේරෙන එකක් තමයි දැන් හුඟක් වෙලාවට දැන් මේක කරන විදිහ පිළිබඳව අපි තවදුරටත් කතා කරන්න කොටිනවා. කොයි ආකාරයෙන්ද මේක කරන්නේ, මේවට එන බාධක මොනවද, ඒ බාධක වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි අපි විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු වෙන්නේ මෙතන මේ පුත්‍ර තෙරුම් ගැනීම සඳහා. ඉතින් ඒකට අපි මම හිතනවා අපිට ප්‍රියා මහත්මයාට පුළුවන් වෙයි කියලා ඒකට අපිට උදව්වක් කරන්න. විශේෂයෙන්ම මේ සක්මන් භාවනාව කියන කොටසදී අපි මුගක් වෙලාවට මේ එක එක යවුවක්. එතන හැබැයි අතරම ඉරියව් දෙකක් විශේෂයෙන්ම පැහැදිලි වෙන එකක් තමයි මේ ඇවිදිනවා කියන එක. ගච්ඡන්තෝ වා ගච්ඡාමි පජානාති කියන එක. ඊට පස්සේ සක්මනේ කෙළවර ඉතිසිල්ලා අපි හිත ගන්නවා. හිත ගත්තාම එතන සිතෝවා අපි හිතගෙන ඉන්න බව දැනගන්න ගැති. ඉතින් මම හිතනවා ප්‍රියා මහත්මිය ඔබතුමාට පුළුවන් වෙයි අපිට පොඩ්ඩක් ප්‍රායෝගිකව කොහොමද මේක සක්මන් භාවනාවක් තුළදී අපි වඩන්නේ කියලා. අතන සක්මන් භාවනාව කියලා කියන්නේ මේ ඉරියාපත භාවනාව රසායනාගාරයක කරනවා වගේ දෙයක් තමයි මේ සක්මන් භාවනාව කියලා කියන්නේ. මොකද මෙතන ඉරියාපත භාවනාවේදී අපි දන්නවා මේ ජීවිතේ ජීවත් වෙනවා කියනකොටම මේ හැම ඉරියව්වක්ම පාස් වෙනකොට සිහියෙන් ඉන්න ඕනේ කියලා. නමුත් ඒක එකපාරම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් පුරුදු විය යුතු දෙයක්. පුරුදු කරන මූලික අවස්ථාව හැටියට සක්මන් භාවනාව තමයි අපිට සිහියට එන්නේ. එතනින් තමයි අපි ආරම්භයක් ලබාගෙන මේ සක්මන් භාවනාව තමයි වෙනස් වැඩවලට නැත්නම් අපි එදිනෙදා ජීවිතයට ගත කරනකොට සිහිය පවත්වාගෙන යොදා ගන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් ප්‍රියා මහත්මයා මම ඔබතුමාට කියමු වෙනවා කොයි ආකාරයෙන්ද මේ සක්මන් භාවනාවක් තුළින් මේ කායගත සතිය වඩන්නේ කියන එක අපිට පොඩ්ඩක් ප්‍රායෝගිකව හැටියට පැහැදිලි කරලා දෙන්න ප්‍රියා මහත්මයා කෙරුවන් සරණයි. කෙරුවන් සරණයි. අපි දැන් අවිධිනකොට අපිට අවිධිනක යන සිතට නංගන් පුළුවන් දකුණු ගම දකුණු විදිහට ඒ විදිහට ඒ ගැන සිතෙන් කරපුවාම වෙන සිතිවිලි මොනවා නිසිින්ද එතකොට වෙන බුණවත්ම හිතේ නැති ඒකින්ද වෙන පස් වචනේ ක්ලේශන් මත වෙන්නේ කෙලින්ම ඒ සම්බන්ධයෙන් විතරයි සිතට පිටු වෙන්නේ. ඒ නිසා පිට කොහොමද යන්න තියෙනද එතන ගොඩක් ශුන්‍යතාවය වද්දති තමයි තියෙන්නේ. හැබැයි මට මේ ඔයෝටදී දැන් සාමාන්‍යයෙන් අපි ඉරියව්වට අමතරව දැන් අපිටම අවදිනකොට අපිට ගහක් පේනවා නම් නැත්නම් කුරුල්ලෙක් අහඬ නගනවා කියලා පේනවා කියලා එතකොට අපි ඒක දිහා වෙලාවකට පිට යොමු වෙනවා. එතකොට අපි ඒක සතියෙන් දකින්නවා නම් අපි මේ කුරුල්ලගේ හඬ ඇහෙන්නේ එහෙම නැත්නම් ගහක් පේන්නේ කියලා අපි සතියෙන්ම දන්නවා නම් මම කියනවා එතන සතිය කැඩෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නැහැ කකුලටම නැත්නම් අඩියටම සිත සිය පිටවන්නේ කියලා. වැඩකත්වම කියන්නේ අපේ සිත දෙහා පරිස්සමෙන් විකරෙන් බලාවිට පුළුවන් නම් ඒ කියන්නේ අපි දකින්න දේ ගැන අපි සතියින් ඉන්නවා නම් එතන ඒ සතිය තියෙනවා. නැත්නම් කිරියවුවටම හේතුකාරණ අවශ්‍ය නැහැ කියලා මට තේරෙන්නේ. එතකොට ඒ විකටම සතිය තියෙනවා වැඩගත්කම දිගටම සතියින් ඉන්නේයි සීත කොහෙද යන්නේ කියලා දකින්න නම් එතන සතිය තියෙනවා කියලා මට තේරෙන්නේ. ඒකෙන් තමයි ගොමපින ප්‍රියා මහත්මයා මම දැයි මම කැමති මේ පිළිමන තවදුරටත් සදහස් කරගන්න පද්මශ්‍රී මහත්මයා ඔබට මට යොමු වෙන්නද? දෙලොන් සර්ණයි කියපු දිනාටම ඇත්තටම කර්මාගෙන ඉන්නකොට ඉතන අපිට තවත් මතක් කරගන්න ඕන දෙයක් තියෙනවා මේ කොහොමත් එක කියලා. ඒක තමයි මේ ඔක්කොම ආස්තවත්ව අපිට එන්නේ කියලා. මොකටද අපි මේ සතිය වඩන්නේ කියන තැනදී අනිත්න පොඩි කාරණයක් කීපයක් තියෙනවා. මොකද අපි මේ හැම ක්‍රමෙන්න කය කායගත සතිය කියන්නේ කය අනුව සිත පිහිටවීම නම් කය අනුව සිත පිහිටවන්නේ ඇයි හොඳ සමාධි තත්ත්වයක් ඇති කරගන්න. ඒ කියන්නේ හිත එක අරමුණක සිතනේ ඒ විවිධ ඉන්ද්‍රියන් වලින් එන අරමුණු ඔස්සේ නොදුවන්න. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා නම් පැහැදිලි කරගන්නවා නම් අපි දන්නවා මේ සිත කියන දේ අනිත්‍යම අරමුණක් ඉදිරියමයි අරමුණක් ඇතුවමයි සිත උපදින්නේ අරමුණක් අරගෙනමයි සිත උපදින්නේ. ඒතකොට සිතක කාල පරිච්ඡේදය කුඩා චිත්තක්ෂණ තුනක් වගේ දාසුළු මොහොතක්. ඒ සුළු මොහොතෙන් පසුව නැවත සිතක් උපදිනකොට ඒක නැවතත් අරමුණක් ගන්නවා. ඒක තවත් බාහිර ඉන්ද්‍රියකින් නෝ නැත්තම් ඒක අත්තරමුණම යොමු කරගෙන හරි ඉතින් මේ විදිහට මේ සා වේගෙන් ඇති නැති යන සිත් පරම්පරාව විවිධ අරමුණු ගන්නකොට ඒ කියන්නේ එක අරමුණක් කෙරෙහි පැහැදිලිව සිත යොමු වෙන බවක් නැහැ. මේකයි අපේ ජීවිතේ. ඉතින් එහෙමනම් මේ ජීවිතය ඇත්ත දකින්න මේ ඇත්ත දැක ගන්න මේ සිත විවිධ අරමුණු ඔස්සේ ඉතා වේගෙන් දිව යන ස්වභාවය නතර කළා. එක අරමුණක සිත දිගින් දිගටම පවත්වනකොට ඇත්ත දකින්න අවශ්‍ය කරන සමාහිත බව හිතේ ගොඩනගා ගන්න තමයි මේ උත්සාහය. ඒතකොට මේ උත්සාහයේදී මේකට උදව් වෙන්නේ, මේකට පිහිට වෙන්නේ, සිත එක අරමුණක රඳවන්න පිහිට වෙන්නේ මේ සතිය කියන සිහිය කියන කාරණාව. ඒතකොට සිත වර්තමානයේ පිහිටව ගන්න මේ සිහිය තමයි පිහිට වෙන්නේ. එහෙමනම් විඥාණයට පිහිට කියන මේ සිහිය පිහිටවා ගැනීමේ වැදගත්කම අපි දන්නවා නම් එහෙමනම් මේ සෑම ආකාරයකම වෙන්නලා තියෙන්නේ සිත මේ විදිහට කර්මනක පිහිටව ගන්න අපිට කරන්න පුළුවන් උපක්‍රම ගන්න පුළුවන් ප්‍රායෝගික අභ්‍යාස තමයි අපිට මේ කියලා දෙන්නේ. ඒ මේ හැම එකකින්ම යම් ප්‍රමාණයකට වඩන්නත් පුළුවන්. මේ එකකින් විතරක් වැයෙන්කට පත් වෙන තැනකට කෙනෙකුට යන්නත් පුළුවන් වෙයි. ඉතින් මෙතනදී ඉරියාපතය කියනකොට මේ කයේ ඉරියව් පැවැත්ම අපි සක්මන් භාවනාව කියලා ගත්තා. ඒ කියන්නේ අපි වර්තමාන මොහොතේ අපි කයේ ඉරියව්ව පවත්වන වෙලාවක සක්මන කියන කාර්යයේදී පාදයක් ඔසවන කොට හරි පාදයක් වෙනින් තියන කොට හරි විවිධ ආකාරයෙන් තමන්ගේ සිත ඒ වෙනත් ඉන්ද්‍රියන්ගෙන අරමුණු ඔස්සේ නොදුවා සිහිය තමන් ඒ වෙනුවෙන්ම යොදවලා තියාගන්නවා නම් අනේ ඒ ප්‍රායෝගික අභ්‍යාසය තමයි මේ අපි කරන්නේ. මේ එක පැත්තක්. මේ සිහිය. හැබැයි මෙතනින් අපේ මාතෘකාවට ඇතරේ අදාළ නමුත් එතනින් එහාටත් ඒක කාරණේ තියෙනවා. මොකද අපිට ඒකම වැටහි යන්න ඕනේ මේ අපේ කයේ ඉරියව් ප්‍රශ්න. අපි සක්මන ගත්තා පාදයේ පෙරට තියෙනවා පාදයේ ඉසෙව්වා කියලා අපි හිතනකොට අපිට තේරෙන්නේ යන්න ගණීවි ගන්නවා මේ කය කියන දේ මේ කකුල පාදයේ ඉසුණා කියන දේ නිකම්මනේ නෑ. මේක අපේ මනසත් එක්ක අපේ හිතත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේ හිතේ ඕනකමට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේක කරෙන්නේ මේ හිතේ ඕනකමටයි. එන මෙන්න මේ හිත කියලා අපි ගන්න නාම කොටසෙත් මේ රූප කොටසෙත් කියන ක්‍රියාකාරීත්වයේ කියන යම්කිසි සම්බන්ධතාවය අපිට දැනුම ඔස්සේ හෝ එහෙනම් අපිටම අභ්‍යන්තරයෙන්ම තේරුම් ගන්න පටන් ගන්නවා. මේ කොටස වෙනවා විදර්ශනාවට. අන්න එතකොට තමයි අපිට ඇත්ත විදිහටම මෙතන කෙනෙක් නැහැ කියන එක තේරෙන්න ඕනේ. ඉතුරු කාරණා ටික තේරෙන්නේ ඒ ඔස්සේ. නමුත් ඒ ටික විදර්ශනා අධ්‍යයනයයි කියන්නේ. නමුත් ඒකත් පොඩ්ඩක් මෙතනදි මතක් වෙන්න ඕනේ. නැත්නම් අපිට වෙන වෙන අදහස් එන්න පුළුවන්. මොකටද මේක කරන්නේ කියලා. තේරුවන් සර්. ඔව්. කොහොම වෙයි ආපදිස්ස මහත්තයා මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කොටසක් ඔබතුමා මතක් කරේ. පියා මහත්තයාත් අපිට ඉතාම කරුණු ගොඩක් දෙන හැරපෑව සක්මන් භාවනාව සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම මේක තමයි. දැන් මෙතන උනත් දැන් මේ සූත්‍රයේ විශේෂයෙන්ම සතිය පිළිතමා කියන තැනේ ඊළඟට කතා කරන්නේම එක සමාධිගත වෙනවා. අපි ඊයේත් මතක් කරා සමාධිගත වෙන සිටකට තමයි සත්‍ය අවබෝධය ලැබෙන්නේ. ඒ කියන්නේ යථාභූත ඥානය ලැබෙනවා නම් ලැබෙන්නේ සමාහිත වෙච්ච සිටකට. එහෙනම් අර පද්මසි මහත්මයා කිව්වා වගේ යම් කිසි විදිහකින් මේ ඉරියව්ව පවත්වන ඒ කියන්නේ අපි හිතනවා නම් සක්මන් භාවනාව කියන තැනදී අපි අර ප්‍රතිදිනව වගේ සිට ගන්නවා. ඒ කියන්නේ සවාපව හරින ඉරියව්වක් තියෙනවා නම් ඒක මූලික වශයෙන් ගත්තොත් එවිදින ඉරියව්වක් හිත ගන්න ඉරියව්වක් බැලුවාම එතකොට ඒ විදිහට හිත තමන්ගේ කය තුළට කය තමයි අභ්‍යන්තර එතන දෙන මේ සමතහන සයිදිහා බලාවු. එතකොට ඒ කාම තමන්ගේ හිත සමාධිගත වෙනවා. ඉගෙන බාහිරයට යන්නේ. තමන්ගේ කාර්යාලවල කරපු වැඩවලට, ගෙදර දරුවෝ ගුරුන්ග වැඩවලට, ඒවල නෑදෑයන් වැඩවලට, සමාජ වැඩවලට, ධර්ම සාකච්ඡා ජනමෙනෙහි කිරීම වගේ දේවල් කියන්නේ නැතුව. හොඳ දෙයක් වුණත් මම කියන්නේ මෙතන සතිය පවත්නවා නම් මේ දේ මතම තමයි සතිය පවත්න්නේ. උදේ ඉරියාපතේ නම් කරන්නේ අපි ඉරියව් ගන්නම් සිහිය පවත්න්නේ. ඉරියව් ගැනම සිහිය පවත්න්න පුළුවන් සත්‍යයකට එනවා නම් ඒක හොඳයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඒක සමාජීයකට එනවා කිව්වට ඊට ගොඩාක් බාධක තියෙනවා. ඉතින් අපි මේ බාධක ආපුවම ඒ බාධක මැඩල දෙන්න කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මම කැමති ප්‍රසන්න මහත්මිය ඔබතුමාට පුළුවන් එක දෙන්න. මහත්මිය තව ඊළඟට මම සහභාගී වෙන සමායෙන්. හොඳයි, කෙරුවා තමයි. හොඳයි, අපි කාර් දෙක යමු වෙන තේන මහත්මිය සම්බන්ධ වෙලා. තේන මහත්මිය ඔබතුමාට පුළුවන් අපේක්ෂිත වෙන්න විශේෂයෙන්ම මේ සක්මන් භාවනාවේදී අපිට තියෙන විශේෂම බාධක කොහොමද අපි ඒවට මුහුණ දීලා ඉදිරියට භාවනාව තවදුරටත් පදන්න කියන එක ගැන අපිට අදහසක් දෙන ඔබට මාසක්මන් භාවනාව ඔය දැක් කරන කෙනෙක් නම් කරලා තියෙන කෙනෙක් නම් කෙරුවන් සර්ණයි සමාගමකේ දැන් ආනාපාන සතිය කියන්නේ සති භාවනා ක්‍රමයේදී කියනවා ඉස්සෙල්ලාම ආශාස පාසුද දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා ඉරියව් වලට යන්න කියලා. ඉතින් මේකෙන්දී මම තේරුම් ගත්තේ අපි වාඩි වෙලා කරන එක එක පුරුදු කිරීමේදී එක්තරා පුරුදු කිරීමක් අපි කරන්න ඕනේ. ඒක අපිට ලේසි කරන්න මොකද ඉරියව් නැති නිසා කියලා. එතකොට ඊට පස්සේ මේකෙන් අපේ සිත එක්තරා සමාධි තත්යකටපත් කරගත්තට පස්සේ ඒ සමාධි සිතෙන්ම අපි නැගිටින්න පුරුදු කරගන්නවා. මොකද සාමාන්‍යයෙන් මේ සමාධි සිත හදාගත්තට පස්සේ ඒ සමාධි සිත තියාගෙන අපි නැගිටිනකොට ඒක කැඩෙන බව අපිට පේනවා. ඊට පස්සේ ඒ වගේම තමයි ඒ සමාධි සිතෙන් නැගිටලා ඊට පස්සේ සමාධි සිතෙන් හැවිදින එක. ඒ විදිහට ඒක පුරුදු කරනවා කියලා මගේ අදහස තියෙනවා. ඒ කියන්නේ මේක භාවනා ක්‍රමයක් කියන්නේ පුරුදු කිරීමේ ක්‍රමයක්. පුරුදු කිරීමේ ක්‍රමයේදී මුලින්ම වාඩි වෙලා කරන ක්‍රමයේ ඊට පස්සේ ඒ සිත හදාගත්ත ඒ සිතේ කඩාගන්න ඇතුළ ඒ කියන්නේ ඒකට කෙලෙස් මතු කර කඩාගන්න ඕයි කියලා කියන්නේ කෙලෙස් මතු වෙනවා කියන එක. කෙලෙස් මතු නොවෙන්න අපි හැදෙන්න ඒ වගේම අනිත් කටයුතු සියල්ලම කරන්න පුරුදු කිරීම තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. මෙතනදි සක්මන් භාවනාව සක්මන හැම දෙයක්ම ප්‍රයෝජනවත් වෙන්නේ මේ සමාධි සිත කඩාගෙන නැතුව වැටද කිරීමට කරන උපක්‍රමයක් හැටියට. ඉතින් මේක කරගත්තට පස්සේ තමයි දැන් සමාධි සිත අපිට දැන්මට තේරෙනවා ඒක කොයි තරම් හොඳට හදාගත්තත් අපි ක්‍රියාපතපත් වෙන්නේ නැතුව ඒ වාඩි වෙලා මේක කරගත්තත් අපිට ඒක වැඩි තියාගන්න ශක්තිමත් නැහැ. ඒක ඉක්මනට කැඩෙනවා. නමුත් ක්‍රියාපතපත් ඒක ශක්තිමත් කරගත්තොත් ඊට පස්සේ අපිට ඒක හොඳට ශක්තිමත් තියාගන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. ඒවත් නැහැ. තරුවන් තමයි මොකෙන් මට මතකයි හොඳයි කියන්න කියන්න ප්‍රසංගයක් තරුවන් තමයි දෙන්නටම සමාන ඉතින් සාභාගෙන් බර ඉච්චගෙන මේ ඉරියාපත පබ්බේ ඇත්තටම මම කරන්නේ ඇත්තටම සක්මන් භාවනාවක් කරනවා. ඒ වගේම හොඟක් අයට මතක ඇති ජිනාලංකාර ස්වාමීන් වහන්සේ කියලා දුන්න අපිට මේ වන්දනා භාවනා මනසිකාරයේ කියන්නේ ඒක බොහෝ වෙලාවට මට ප්‍රයෝජනවත් වුණා. හිත එකඟ කර ගැනීමට විශේෂයෙන් උදේවාරිය වගේ වෙලකින් නැකිලා කරගන්න පුළුවන් වුණොත් වෙලාවට සමාහිත මම ඒක කරනවා. ඒ වන්දනා භාවනා මනසිකාරය කරනකොට මුළු ඇඟ පුරාම තියෙන හිත ඒ අවයවයේ එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම හිත එකඟ කර ගන්න පුළුවන් බොහොම වෙලාවට. එතකොට ඒක කරාම මුළු දවසටම මේක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ඇවිදිනකොට ඇවිදින බව දැනනවා. දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමිදී ප්‍රජානාති කියලා විශ්ල කිව්වා වගේ මම ඇවිදින බව දන්නවා. මම ඉඳගෙන නෙමෙයි ඉන්න බව තව තේරුම් ගන්නවා. එතකොට මම හිතගෙන ඉන්න බව තේරෙනවා. එතකොට මේ ඇවිල්ලා මම කියලා කෙනෙකුත් නෙමෙයි, මේක නිකන් අර නිකන් රොබෝ කෙනෙක් වගේ ක්‍රියාවලියක් වගේ තමයි කියලා හුඟක් වෙලාවට තේරෙනවා. එතකොට ඒ වගේම ඒක කියන්නේ සක්මන් බාන ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට තේරුම් ගන්න කියන්නේ හැදේ තියෙන හැම ඉරියව්වක්ම Tamanට තේරුම් ගන්න පටන් ගන්නවා. හැබැයි මේක ඉඳගත්තුම ආනාපාන සතියට උනත් බොහෝ ලෙස ප්‍රයෝජනවත් වෙනවා. ඒකවල ඒ මොකද හිතේ එකඟ වෙලා ඇවිල්ලා සක්මන් කාවාන හුඟක් කියලා කරාම ඒක බොහෝ වෙලාවට මේ වෙනවා. දැන් ඉතින් මේ වෙලාවේදී හුඟක් සවදන්න දෙයක් තමයි හිත පිට යන්නේ නෑ. හුඟක් වෙලාවට අපතල් සමෝල සිත් පහළ වෙන්නේ දැන් සාමාන්‍ය නිකන් ඉඳගෙන ඇවිදිනකොට ඇවිදගෙන යනකොට නිකන් මේ පාරද්දික යෝජනනකොට එක එකව බලලා මොනාරි මෝහ මූල සිත් හරි මොනාරි හදාගෙන අපතල් සිත් කර පහළ කරගන්න. එතකොට මෙහෙම සතියෙන් යනකොට මේ සතිය බොහෝ ලෙස ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම ඒක මට නම් ප්‍රයෝජනවත් වෙලා දෙන මුළු දවසම පුරාම ඇත්තටම එතරම් කරන හැම ප්‍රේරියකටම හිත පිට යනවා. පිට ගියාට ඊට පස්සේ ආපහු මේක මේ හිත එළිය අපිට පබ්බේට ගෙන්න ගන්න පුළුවන්. ඇඟිල්ලේ වුණත් සහයිත් අඟලනකොට තේරෙනවා මේක සතියින් කරන්නේ. ඒක ඉතින් පුරුදු වෙනවා. ඒ ටික දවසක් කරගෙන යනකොට තේරුම් ගන්න සිල් දෙනාට තිරුවන් සරණයි ප්‍රධාන මාතෘකාව ඔබතුමා කියවදී අපි පොඩ්ඩක් කල්පනා කරමුත් එහෙම විශේෂයෙන්ම මේ සක්මන් භාවනාවක් නැත්නම් සක්මන කියෙදිද සාමාන්‍ය අපි හිතමුකෝ සයි භාගයක් හෝ විනාඩි 70ක් හෝ 60ක් හෝ කාලයක් සක්මනක කියෙදිලා ඊට පස්සේ පරියංක භාවනාවට යොමු වෙන අවස්ථාවක් හුඟක් තියෙනවා. ඒ විශේෂයෙන්ම භාවනා වැඩසටහන් වලට එහෙම සම්බන්ධයි. එතෙන්දී දක්ෂින දෙයක් තමයි අධ්‍යක්ෂණ දෙයක් තමයි දැන් විනාඩි 40ක් හෝ 50ක් හෝ 60ක් විතර ඇවිදිනකොට මේ කයේ යම් කිසි වෙහෙසක් ඇති වෙනවා. ඒකවල කයේ යම් කිසි විවේචයක් ඉන්නවා. මේ විලාසේ කිසිම අරියක්ෂයක වාඩි වෙනවා. ඇත්තටම ඉතාමත්ම සුවදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද අර විජය ගමනක් ගිහිල්ලා එන කෙනෙක්ට වාඩි වෙන්න හම්බ වෙනවා. අපි දන්නවා ගිමන් අරින්ද කොහේ හරි වාඩි වෙනවා. උගදා දුර යනහත් එතකොට දැනෙන්නේ යම් කිසි අපූර්ව සහනයක් සැපක් වගේ දෙයක් තමයි ලැබෙන්නේ. ඉතින් අන්න ඒ ආකාරයෙන් බැලුවා සක්මන් භාවනාව යම් කිසි කාලයක් වඩලා ඊට පස්සේ ගිහිල්ලා පරයන්කයට වාඩි වුණොත් ඥානත්ම කයේ පහසු ඇති වෙනවා. අර කාය විවේකයේ කියන එක දැනෙන්න පටන් ගන්නවා. මේ කාය විවේකයම චිත්ත විවේකයක් නැත්තම් හිතේ එකඟතිය සංසුන් ගතියක් ඇති කරගන්න බොහෝ දුරට උදව් වෙන බව ඒ භාවනා යම් යම් භාවනා පුරුදු කරන දේශකයන් වහන්සේලා උමු කරනවා කම්මතාන කියලා. ඒ වගේම අපිටත් අත්දකින්න පුළුවන් දෙයක් කියලා ඒක එහෙම හිතනවා. ඊළඟ මම කැමති ඇත්තම චිත්‍රා මහත්මියගේ මේක මට මතකයි දවසක් චිත්‍රා මහත්මිය කිව්ව මේ සක්මන් භාවනාවකදී අර පියා මහත්මිය කිව්ව වගේ කුරුල්ලෙක්ගේ අඬක් යනවා. මේ කියන්නේ ඒකින් ඇත්තටම චිත්ත අර වම තබනවා දකුණ තබනවා හෝ එහෙම නැත්නම් ඔසවනවා යවනවා තබනවා ආකාරයෙන් හෝ කරන භාවනාවකදී හිතට වෙනස් අරමුණු කෙරෙහි අවධානයක් යොමු වෙන තැන තියෙනවා. ඉතින් මම හිතනවා සිතමහින් අපිට ඔබතුමී මේ අධ්‍යක්ෂණයත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඇත්තටම කෙනෙක් සක්මන් භාවනාවක් කරනවා නම් ආධුනිකයෝ කොයි ආකාරයකද කරන්න පුළුවන් පටන් ගන්න විදිය. ඒ වගේම මේකේ බාධා වලට කොහොමද අපිට මුහුණ දෙන්න පුළුවන් කියන එකත් ඒව ඇත්තටම වශයෙන් බාධාද නැත්නම් මේ සතිය නොකඩී පවත්වා ගන්න අපිට කොයි විදිහට මෙනෙහි කරන්න සිද්ධ වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සුත්තම ආශ්‍රය කරවන්න. තිරුවන් සරණයි හැම වෙලාවෙම ඉතාම හොඳින් කරුණ පැහැදිලි කරලා අපේ කල්‍යාණ මිත්‍රෝ ඇත්තටම අර පදිංචි මහත්මයා කියෝ වගේ මොකටද මේක කරන්නේ? ඇයි මේ විදිහට වෙලා වැඩක් කරගෙන ඉන්නේ නැතුව කරන්නේ? මොකක් හරි ඕනම දෙයක් අර සාමාන්‍ය අපි සිංහල කියමනක් තියෙනවා මේ නියක් කඩන්නේ අපලවසන්නේ නෙමෙයි කියලා. එහෙමනම් අපි අන්න ඒක හොඳට මතකේ තියාගන්න ඕනේ. මේ කොයි දෙයකට අපි බලාපොරොත්තු වෙන දෙයක් කියනවා. මොකද මේ සංකතෙන් අසංකතයට යෑම යන කෙනෙක් නැහැ. මේක දැකීමක්. එතකොට අන්න ඒකේ අපි හිතේ තියාගත්තොත් තථාගතයන් වහන්සේ තවත් වෙනක විස්තර කළා කියනවා මේ නිවනට ආනන්තරික සමාධිය කියලා. අතරක් නැතිව අවසින සමාධි ප්‍රත්‍යය නිවන කියලා. එහෙමනම් ඒ කියන්නේ අපේ තීරණ භාෂාවෙන් කියනවා නම් මේ ලෝක පුරා දුවන හිත ඉතාම තැන්පත් වෙලා යම් කිසි විදයකට තියෙනවා නම් ඒ සිත කෙලෙස් වලින් තොර නම් ඒ සිතට සිතුවිලි එන්නේ නැත්නම් හඳුනා ගැනීම නැත්නම් අන්න ඒ වගේ සිතක් මොන වගේද කියලා තේරුම් ගන්නයි අපි මේ හැම දෙයක්ම කරන්නේ කියන එක. ඒ එහෙම වෙනකොට මේ හැම දෙයක්ම ඔය සක්මන් භාවනාවද ආනාපාන සතියේදී සියල්ලම අපිට තේරෙනවා මේ ඉන්ද්‍රියයන්ට සම්බන්ධ වෙලා තියෙන තුරු සිත ඒකට නිරේකයක් නෑ. ක්‍රමක්‍රමයෙන් මේ හිත ඇතුළට ගත්තාම අරගෙන අර දුවන හිතට එකක් දෙනවා අපි. මේක බලාගෙන ඉන්න කියලා අපි ඒ එක දෙයක් දුන්නාම හිතට එහෙම ඉන්න බෑ. මොකද ඒකට පුරුදු නෑනේ. ආයි දුවන වෙන වෙන දේවල් වලට කරපු දේවල් කියපු දේවල් දැකපු දේවල් මතක් වෙනක. ටිකෙන් ටික ටිකෙන් ටික අපි නැවත ගේනවා අර අරමුණට නැවත යනවා දැනගන්නවා නැවත ගේන ඔහොමම කරනකොට ටිකක් වෙලා යනකොට හිතට පුරුදු වෙනවා. මේ එකක පොඩ්ඩක් ඉන්න පුළුවන් ගමක් සමරක්කට අපිට ඇහෙනවනේ යෝගාචරෝ කියන මම හිතන්නේ විදියට විනාඩියක් විතර වගේ මට එහෙම තත්ත්වයක් තිබුණා එහෙම කියලා. ඒ කියන්නේ නැවතත් හිත ගිහිලා ඒක දැක්කම නැවත ආපහු ගේන හිත යම් කිසි විදියකින් අපි හිතමු නැවත ඉන්ද්‍රයන්ට ගොදුර වෙලා යන්නේ නැතුව යම් කිසි විදියක සහනයක් දැනෙනවා නම් එහෙම නැත්නම් අපි ඒක සාමාන්‍යයෙන් කියන සමාධිය කියන වචනේ ගත්තොත් ඒ ඇතිවෙන සමාධිය කැඩෙන්නේ නැත්තම් අතරක් නැතුව කියලා කියන්නේ නොකැදී එක දිගට පවතින සමාධියකට තථාගතයන් වහන්සේ නිවන කියලා කියලා තියෙනවා. එන්න නිවැරදි තත්ත්වයක් ඇති කරගන්නයි මේ හැමදේම කරන්නේ කියන එක අපිට මතක තිබුණොත් එතකොට මේ හැමදේම ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ජයන්ත මහත්මයා ඇහුවේ අර සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව ඇතුළේ මේක මේ භාවනා වැඩසටහනකදී ඉතාම හොඳින් තේරුම් දෙයක් සක්මනේ යෙදෙනකොට ඒ කලින් කියපු විදිහට ඔසවනවා තබනවා ඊළඟට ඔසවනවා ගෙනියනවා තබනවා ආදි වශයෙන් ටික ටික සතිය තියුණු කර කර ඉන්නකොට ඒ ඇවිදින ක්‍රියාවලිය නිකන් ඉබේ සිද්ධ වෙනවා වගේ සිදු වෙනකොට ශබ්දකුත් ඇහෙනවා ඔය අතරේ. ඒ ශබ්දයක් කියන එක මුලින්ම දැක්කේ නෑ. අර අපිට කලින් මහත්මයා කිව්වා වගේ කුරුල්ලෙක් කඩනවා කියන එක තමයි හිතට ආවේ. නමුත් මේ කුරුල්ලෙක් කඩනවා කියන එක අපි ඇත්තටම කොහොමද වුණේ කියන එක අර හිතේ සමාධියක් ඇති වෙනකොට තේරෙනවා. ඇති වුණු ශබ්දයට අනුව කලින් අපිට හිතට පුරුදු කරලා තියෙන මේ ශබ්දය මෙන්න මේ කුරුල්ලගෙන් එන්නේ කියලා. ඒ දෙක ඒ ෆයිල්ස් දෙක එකතු කරනවා අපි ඇතුළෙන් එකයි අර ඇහෙන එකයි එකතු කරලා මේ අර කුරුල්ලගේ සද්දේනේ කුමේ කුරුල්ල දැන් ගහෙත් ඉන්නවා ගහකුත් තියෙනවා ගහේ කුරුල්ලත් ඉන්නවා ඒ ආදී වශයෙන් අපිට හිතෙන හැටි ඒ සාමාන්‍ය අපි ගමන් ඕනි තරම් යනවා නමුත් අපිට ওই දේවල් ඒ විදිහට පේන්නේ නැහැ නමුත් අර හිතේ සමාධියක් ඇති වෙනකොට තේරෙනවා මේක සද්දයක් සත්‍යයට කුරුල්ලෙක් කියලා නමක් දුන්නා කුරුල්ලටත් නමක් දුන්නා දැන් කුරුල්ලෙක් කඳනවා කියලා ඇතුලේ සංස්කරණයක් සිද්ධ වුණා ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දකින්න පුරුදු වෙන්නේ අර හිත සමාධිගත වෙනකොට මේක නේද මේ උනේ මේක මේ එළියේ කුරුල්ලෙක් කඳනවට වැඩිය මේක මේ හිත ඇතුලෙන් නේද මේ හැදුනේ කියනක මගේ හිතේ මම දැක්ක මට හුණ තියෙන එක වෙනුවට ඒ සිදුවීම සිදුවීම විපස්සනා කරලා බලන්න පුරුදු වෙනවා. මේක මෙන්න මේ විදිහට නේද? මොකද ගොස් වෙලාවසේ සිදුවෙන අවස්ථාවේ අපිට ඕක තේරෙන්නේ නැහැ. අපි පුරුදු කරලා තියෙන නිත්‍ය සංඥාවෙන් එකපාරටම ගන්න. සත්‍ය කුරුල්ලෙක් මේ කුරුල්ල ගිරවෙක්. ඉතින් ඇත්තට මේ භාවනා වාරේ ඒක හොඳටම තේරුණා. ඒදී දැක්කට පස්සේ කුංචි කාලේ හදපු පිරව මතක් වුණා. දැන් අර සතා අර සද්ද ගිරවෙකුට මේ කරා ගිරවෙක් කඩනවා. ඒ ගිරවත් නෙමෙයි පොඩි කාලේ හදපු ගිරවෙක් කූඩු ඇරලා තියලා මෙයා ගිය හැටි. අන්තිමට දැන් සක්මන් භාවනාව වෙනුවට හිත ගිහිල්ලා කොහෙද මේ කුරුල්ලගේ සද්දයක් කියලා එනවා කුරුල්ලා කියලා අරගෙන මගේ කුරුල්ලා මාගේ ඉඳපු කුරුල්ලා මනස ඇතුළේ සංස්කරණයක් සිදු වෙන හැටි. ඒක දකින්න පුළුවන් උනේ අර හිත අර විදිහට සමාධියකට පත් වුණාට පස්සේ. ඒ කාලේ අපි කියනවා විදර්ශනා කරනවා කියලා. ඒක ඇති වෙන නම් මේ විදිහේ හිත හොඳ සමාධියකට ගත්තලනකොට අර සිදුවෙන ඕනම සියුම් දෙයක් මේක හදලා බලන්න පුළුවන් වෙනවා. අන්නේ කඩලා බැලීමට සිහිය පුරුදු කරන්න තමයි අපි පයේ ගමන පුංචි කොටස් වලට කඩ ඒක අපිට දකින්න පුළුවන් ද කියන කීිතින් අපි මුලින් පුහුණු කරන්නේ. එතකොට එහෙම පුහුණු වෙනකොට අපිට තේරෙනවා දැන් දුවන්නේ නැහැ හිත. අරහෙත මෙහෙත මේ පුළුවන්කම තියෙන අර පුංචි දේවල් දකින්න ඒ තරමට සතිය දිනු නමුත් තවම මේ ඉන්ද්‍රියන් වැඩ කරනවා. ඒකම සද්දයක් තමයි. රස්තලාවට ඇහැට දේවල් තියෙනවා නේද? දැක්ක විඥානේ ඇති වෙනවා. මොකද දැක්කම දුවට ඇහැ ඒ නෝන් නැති නිසා ඒක වැඩි තේන්නේ නැහැ වගේ. සද්දේ තියෙනක මොන තේසන විශේෂ අපරම දෙන්න සක්ෂිත පතන ගන්න කියනක තේන්නේ අද විදිහට හිත සුවාක් සමාධියන කොටයි. කියන්නේ ඒක තමයි ජයන්ත මහත්මයා හුඟක් කියලාට බාධා වෙලා තියෙන්නේ සද්දේම තමයි. දැකීමෙන් හිතෙන්න පුළුවන් තරමට හොඳට සමාධියට ගිහිල්ලා නැත්නම් නමුත් සද්ද වලින් මේ හිතට එන සිතුවිලි පටන් ගන්න කොහොමද හඳුනා ගන්න කොහොමද ඒ හඳුනා ගන්න දේවල වින්දනය නැති වෙන කොහොමද ඒ අනුව මේ සිතුවිලි ගොඩක් ගොඩනගන්නේ කොහොමද එනාටි වශයෙන් තේරුම් ගන්න අපිට අර හිතේ සමාධිගත තත්ත්වය අවශ්‍ය වෙනවා. ඒ යම් කිසි විදිහකින් හිතුවොත් මේ සියල්ල නැතුව ඒ සමාධියෙන් හිතට හිතුවොත් ඔතකට එනවා හිතුනොත් මෙතන මොන සැපයක්ද තියෙන්නේ අතරක් නැති සමාධියක්. ඒ කියන්නේ කැටි එන සමාධියක් නැතුව ඉකතමන පිළිතුරු සමාධියක් තියෙනවා නම් ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපත්ත නැහැ හිත. අනින්ද්‍රිය ප්‍රතිපත්ත. ඒ තාම මේ නිවන නෙමෙයි. නමුත් ඒ වගේ ඒ දේවල් දැකීමට පුළුවන්කම ඇති වෙන්නේ අර විදිය සමාධිය ඇති වෙනකන් කියන එක තමයි තේරුම් අරගෙන තියෙන තේරුම් ගන්න. හොඳයි බොහොම පිංචි සමාධිය අපිට තවත් කෙටියෙන් උදව්වක් කරනවා. දැන් ඒ වගේ දැන් පිට සද්දයකට බාහිර සද්දයකට හෝ නැත්නම් වෙනත් සිතුවිල්ලකට අපිට gedara ගැන මතක් වුණා හරි සන්තෝෂ වැඩක් ගැන මතක් වුණා සූදරෝ ගැන මතක් වුණා හරි නම් ඊට පස්සේ අපි කොහොමද කළ යුත්තේ? මේ දැන් අපි සක්මන් භාවනාව කර කර ඉන්නකොට එකපාරම දැන් අපි වම් පායට සිහිය තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මාරු වෙනකොට දකුණු පායට සිහිය තියාගෙන ඉන්නවා. ඒ අතරතුර සිතුවිල්ලක් හෝ සද්දයක් හෝ ඇවිල්ලා යම්කිසි බාධාවක් සිද්ධ වෙනවා. එතකොට කොයි විදිහකටද අපි කටයුතු කරන්න ඕනේ? අපි දන්නවා දැන් ඔබතුමී අපිට හොඳට විස්තර කරලා කිව්වා මේක මේ ඇයි සද්දේ සතෙකුත් ඇඳලා ඊට පස්සේ ඒ සතාගේ සද්ද හැටියට අපි ප්‍රපංච ආකාරයෙන් සිතුවිලි ගොඩක් ධාරාවක් ඇති කර ගන්නවා කියලා. එතකොට දැන් ඊට පස්සේ අපි කොහොමද දැන් අපි ඒකවල භාවනාවෙන් සම්පූර්ණ භාවනාවෙන් කියන්නේ අපි මේ කරන කාර්යයෙන් සිත සම්පූර්ණයෙන්ම පැත්තකට ගිහිල්ලා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ අපිට? ඒකෙන් අපේට පළවෙනියම වෙන දේ තමයි භාවනා කරන කෙනෙකුට දැන් මේක හිත පිට ගියා. සාමාන්‍යයෙන් හිත පුරුණු කරපු නැති කෙනෙක් නම් දැන් ඒ වෙලාවේ මට උනේ තේකෙනි කොහේවත් මේ අවුරුදු 25ක් තිහකට ඉස්සෙල්ලා ඉඳි කුරුල්ල මතක් වෙලා එයාගෙන හිතේ මම දැන් ඇටේට කඳුළුත් ආවද කොහෙට. ඒක තමයි සාමාන්‍ය හිතේ ඇති. ඒක ප්‍රපංචය දක්වා යනවා. නමුත් ප්‍රති භාවනාවකදී පළවෙනි මේක තමයි නියමපස්සේ නොයන විදිහට හිත තියාගන්න බලන්නේ. කියලා තේරුම් ගන්න තියෙන පුරුරුඳ මාර්ගයෙන් ඉතින්නේ ඉන්නේ තියා කියන එක දැනගන්න එක ලොකු දෙයක්. ඒක දෙ සාමාන්‍ය හිතක් නෙමෙයි. සාමාන්‍ය හිතේ විදිහ තමයි අධ්‍යයක් ගැන කුරුල්ලෙක් දැම්ම මෙයා කියලා හිතුව ඒ අනෝ තමන්ගේ ඉඳි කුරුල්ල ගැන හිතුව ඒක තමයි සාමාන්‍ය හිත. මොනවා භාවනාවකදී යොමු වෙලා ඉන්නකොට ඔයදී තේන්න ගන්න එක මේ හිත මගේ හිත දෙක තියෙන්න ඕනේ මේ සක්ම නැත නමුත් එතන තිබුණේ නැහැ. දැන් මේක ගිහිල්ලා කියලා දැකින එක ලොකු දෙයක් ගන්නට පිටපත් වෙනවා මොකද මොකද ඒක වෙන්නේ නැහැ හැම වෙලාවෙම අපි ඒකට පස්ත වෙනවා. අයියෝ ගියානේ මේක ආයික ඇතුමනේ මේ මොහොතේ. නමුත් ඒ දැකීම සාමාන්‍ය කෙනෙකුට සිද්ධ වෙන්නේ ඇත්තටම. අපි භාවනාවකින් දින වේලා හිතේ වෙනවා නම් නිසා. ඒක ඒ දැක්කට පස්සේ නැවත කරන්න තියෙන මොකද ආනක සත්‍යය. කියන නැවත තමන්ගේ අරමුණට හිත දිනවා. ඔයා දී වශයෙන් අර දකින්න දකින්න හැම මොහොතකම උච්චර දුරට හිත ගියත් සමන ඒ දැක්ක ternary නවත්තල නැවත හිත දිනන්න පුළුවන්. ඒ හිතට පුරුදු වෙනවා මේවා කියන්නේ නිමිති ගැනීම නවත්තන්න. නිමිති කියන්නේ දැන් සත්‍යයක් කියන එක අපිට දැනුණාම මේ සත්‍යයක් කුරුල්ලේ ඉරවි දහවුද අඬනවා ඒ ඔක්කොම අපි දෙන වචනේ ඒ නැතුව මේ දේ දැක්ක නැවත හිත ගෙනව තවපත් කරට ඔයා කියන්නේ හිත ප්‍රමතෙන් ගේනකොට අවස්ථාවකදී අර සත්‍යවලට එහෙම හිත යන්නේ ඇත්තට නැතුව ඉතින් සත්‍යවලට යෙදিলা සත්‍යමීව තියෙන ඒ කොටස් අනු කොටස් දක්වන දැන් කොට තේන්න මේක මම කරනවාද ඔකත් නෙවෙන්නේ අක්හරි බලපෑමකුත් තියෙනවා නැත්නම් ඒක ඉබේමත් යනවත් නෙමෙයි ඒවකි ඒ කොටස් සත්‍යසි මාතෘ විස්තර කළා එතන ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද කියන එක ඒ සම්බන්ධකම දැක්කහම ඒක ලොකු ප්‍රයෝජනයකට විදර්ශනාපත්තට. නමුත් නිවන කියන්නේ ඊට වැඩිය ටිකක් ඉහළට ගියතමක් කියන තමයි දැනට වචන වශයෙන් තේරුම් අරගෙන තියෙන්නේ. ඒකද ඒ සමන්ත මේ කියනව මොකුත් නැතුව නිකමිට හිතලා බැලුවොත් යම් කිසි පත්‍යක් තියනවා කිසිම දෙයක් හිත හිත ඉන්නේ නැහැ. සිතුවිලි කියන මොනවත් නැහැ. සිතුවිලි ගැන සංස්කරණය ඔක්කොම මේ මොනවත් නැති. ඒකට හොඳට පහසුවක් ලැබෙනවා. වචන අතහර ඉන්නේ නැති. එවැනි තත්ත්වයක් ගැන තමන්ට මෙතන හිතලා සිතාන වශයෙන් ගන්න පුළුවන් නම් එතකොට අපිට තේරෙනවා නේද මොනතරම් සංකීර්ණද ඒක. මේ ඔක්කොම සපස්සේ නේද මේ දුක දෙන්නේ. මේ සපස්සයෙන් නිසා නේද දුක ඇති වෙන්නේ කියනක දකින්න ඒ සපස්සයෙන් පටන් ගන්න හැටි අපි දකින්නවා. ඒ දැකීමට තමයි අපි මේ පුහුණු කරන්නේ සිහිය මේ විදිහට තියෙනවා පවත්වා ගැනීම හැකියාව ඇති කරගන්න. මම දැන්නේ දැන් සමාජය මම ඔබතුමාගේ ප්‍රශ්න පිළිතුරක් දුන්නද කියලා සමාවෙන්න එහෙම නැත්තම් තේරුම් ගන්න. අදයි නැත්තරම මේ ප්‍රශ්නෙට උත්තරෙත් ඇත්තම ඔබතුමෙ දුන්නා. ඒ තමයි ඇත්තම මූලිකවම පුහුණු වෙන්නේ හැටියට තමන්ගේ සිත යම් දෙයක් කෙරේ විසිරුණා නම් ඒ විසිරිච්ච බව දැනගන්නවා කියන එකත් තියෙයි. ඇත්තම මේක චිත්තානුපස්සනාවේ කොටසක්. ඉංගි පාරිත මහත්මයා ඇහුවා මේ කායගත සතිය කියනකොට වේදනාවක් ගන්නවාද කියලා. එතකොට මා දිරුප මහත්මයා අපිට පැහැදිලි කරලා දුන්නා මේක ඇත්තම මේ හැම දෙයක්ම එකටම වැඩෙනවා. අපි මේ වෙන්වෙන් කරලා දැක්ුවට හැම දෙයක්ම එකටම වැඩෙනවා ඒ සතිය දියුණුවකින් ඔස්සේ කියලා. ඉතින් චිත්‍රාජෝක්ෂ මහත්මයා කියනකොට මේ අර හිත පිටට ගියා හිත විසිරුණා කියලා දැනගන්නවා කියන තැනදී ඇත්තම තියෙන්නේ අර මේ විචිත්තං වාචිත්තං විචිත්තං චිත්තං අති පජානාති කියන්නේ හිත විසිරුණා විසිරුණ බව දැනගත්තා දැනගන්නේ සතියෙන් එතකොට ඒ සතියෙන් දැනගත්තට පස්සේ නැවත වරක් මූල කර්මස්ථානයේ වෙන මේ ආපහු සක්මනට ගන්න පුළුවන් ඉතින් ඒක තමයි මම කියන්නේ පුහුණුවන්නේ කැටියට කරන්න ඕනේ ඊට පස්සේ අර පියාමාස්නයක් වගේ එකක් පුහුණුවාට පස්සේ අපිට සිත වෙනස් වෙනකොටත් ඒ වෙනස් වෙන බව දැන ගැනීමත් සතියයි ආපහු ගන්නකොටත් ඒකත් සතියයි ඒකින්ද සතිය කැඩුනා කියන එක ගැන අපිට කලබල වෙන්න දෙයක් නෑ අතන සතිය කැඩිලා නෑ සිත පිටට ගිය බව දැනගත්තා නම් සිත ආපහු ගෙන බවත් දැනගන්නවා නම් එතකොට සතිය එක අඛණ්ඩ සතියක් හැටියට පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා ඒකින් අපිට උද්‍යෝගිමත් උනන්දුවක් ඇති කරගෙන නැවත වරක් සක්මනක සිටිය ගන්න පුළුවන් කියන එක තමයි දැනටත් තේරෙන්නේ. ඒක මම හිතනවා මේ අපි අද සාකච්ඡාවේදී මේ කොටස ඒ කියන්නේ දැන් මේ අපි කතා කළේ මේ ඉරියාපත කොටස යන ඉරියව් පවතින සම්බන්ධයෙන්. එතකොට ඒක අපිට සාමාන්‍ය සක්මනේ වගේ දෙයකින් ආරම්භ කරලා ඊට පස්සේ එදිනදා ජීවිතයට ඉගෙන ගන්න පුළුවන්. අර කියවගෙන වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න බව දැනගන්න. ඉතින් ඒ හැම ඉරියව්වක් කෙරෙහිම සිත යොමු කරලා තියනවා කියන්නේම අර අපි හැමෝම කතා වුණා වගේ මේ සිත කාමච්ඡන්දේ වත් නැත්නම් අර පංචකාම ගුණ නිසිතව මොනෝහරි සිටිනවා නම් ඒවට සිටියා නම් ඒ හිත යමේකින් වැළකිලා තමයි කයේ ඒ සිත පිහිටවනවා. ඒකින් වෙන්නේ සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙන සිත තමයි ඇත්තටම අපි අර මහා සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් අත්මු විදර්ශනාවකට යොක් කරන්නේ ඒ තත්ත්වය තුළදී. හොඳයි. අපි ඊළඟ කොටසට යමු. අපිට කාල වේලාව තියෙනවා. ඒ වගේම අද ටිකක් පරක් වෙලා පටන් ගත්තා. ඉතින් දැන් ඊළඟ කොටසට යමු කියලා යෝජනා කරනවා. ඊළඟ එක තමයි මේ සම්පජානකාරී බව. ඒ කියන්නේ කිසි නොවන කියන එක පැවැත්වීම සම්බන්ධයි. දැන් අපි මෙතන කලින් හුදු සතියක් ගැන තමයි පැවැත්වි. දැන් මෙතන ඊළඟ කොටසේ කියනවා මේ සම්පජානකාරී බව. අපි කල්‍යාණ මිත්‍රයන් අහලා තවදුරටත් විස්තර කරගමු මොකද්ද මේ සම්පජානකාරී බව කියන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන්ම සඳහන් වෙන්නේ එතනදී පොරචපරම් වික්ඛවේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්විඤ්ඤිතේ අසාරිතේ සම්පජානකාරී හෝති. සංගාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ සිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ උන්හි භාවේ සම්පජානකාරී හෝති. සස්ස ජීවං අප්‍රමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරසෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන් ඒසං පහාන අච්චත්තමේව චිත්තං සංසිද්ධති සංනිසීදති ඒකෝදි හෝති සමාධියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායගතා සතින් භාවේති. සිංහල තේරුම තියෙන බුද්ධ ඥානෙකේ තවද මහණෙනි මහාන ඉදිරි ගමන් හිතු පෙරලා ගමන් හිතු සම්පජානකාරී වේ. ඉදිරි බැලීමේ හිතු අවස බැලීමේ හිතු සම්පජානකාරී වේ. අත්පා දිගුක්‍රීමේ හිතු ඇකිලේ මිහිදු සම්පජානකාරී වේ. සංගල පාසිවරු දැරීමේ හිතු සම්පජානකාරී වේ. ආසන පාන කාදන ආස්වාදන ක්‍රියාවේ හිතු සම්පජානකාරී වේ. අත්පත් කිසෙහිදු සම්පජානකාරී වේ. ගමන ස්ථාන නිශීදන සයන ජාගර වාසන තුන්හී භාව ආදීදී සම්පජානකාරී වේ. මෙසේ අප්‍රමාත්තව කෙලෙස්සවන වැර ඇතිව නිවනට මෙහෙයූ සිත්තතු වසන ඔහුගේ යම් ගේහසිත දිවන සංකල්පනයෝ ඇද්ද ඔහු ප්‍රහීනව ඔවුන්ගේ ප්‍රහාණය ගෞරව සංඛ්‍යාත ආධ්‍යාත්මයෙන්ම සිත වැඩගෙන සිටි සංසුන් වේ එකඟ වේ සමාධිගත වේ. මහණෙනි මෙසේ නදු මහණ කායගත සතිය වඩයි. එතකොට දැන් මෙතන කියන්නේ දැන් ඉස්සල්ලා කිව්වේ ඉරියව් හතර ගැන. ඒ කියන්නේ අවිජිනවා, ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා කියන සහයයි වගේ ඒ ඉරියව් හතර ගැන තමයි කිව්වේ ඉරියාපත භාවනාවේ. ඊළඟට කියනවා මේ ඒකටම සම්බන්ධයි. නමුත් ඒව ආශ්‍රයෙන් තවත් වැඩ කෙරෙන කොටස් ගැන කීපයක් ගැන කතා අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යන විට ආපසු යන විට සම්පජානම ඉන්නවා ඉතින් ඊට පස්සේ ආලෝකිත විදේකේ ආලෝකිතේ කියලා කියන්නේ ඉදිරිය බලනකොට විලෝකිත කියන්නේ අවත බලනකොට සම්පජාන කාර්යයෙන් නොවෙන් ඉන්නවා කියලා. ඊට සම්මන්ජිතේ සම්මින්ජිතේ පසාරිතේ ඒ කියන්නේ අස්පහ අකුන්නකොට දිගාරනකොට සම්පජාන කාර්යයෙන් ඉන්නවා. ඊළඟට කියන මේ සංඝාති පස්ස චීවර දාලා. ඒ කියන්නේ කියන සංඝ පාසිවි පාත්‍ර සිවුරු ගන්නකොට එතනදී සම්පජානකාරී වෙනවා කියන්නේ. ඊළඟට උච්චාර පස්සාව කම්. ඒ කියන්නේ වැසිකිලි කැටිලි කරනකොට ඒ විදිහට සම්පජානකාරී වෙනවා කියන. ඊළඟට ගසේ පිටේ නිසින්නේ සුත්ති ජාගරිතේ. බස් ඒ විදිහට කියන්නේ මේ කෑම කන වෙලාවට යමක් බොනවා නම් ඒ වෙලාවේ ඊළඟට මොනවා හරි දෙයක් හපනවා නම් කැවිලි වර්ග වගේ දේවල් කරනකොට ඒ වගේ අවස්ථාවලදී මේ සම්පජානකාරී වෙනවා කියනවා. අපි බැසිකලි කරනකොට සම්පජානකාරී වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා මේ ගමන් යනකොට මේ සිටිනකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඒ වගේම නිදි මරනකොට කතා කරනකොට නිශ්ශබ්ද වෙන්නකොට සිහින් නැත්තම් සම්පජානකාරී වෙනවා කියලා. ඒ වගේ අප්‍රමාදීව කෙලස්සවන මේ වෙනස නිවනට බර වෙච්ච විදිහට මේ විදිහට සිත වදනකොට නැත්තම් අතිය වදනකොට අර ගේහසිත ඒ කියන්නේ කාම නිස්සිත දේවල් වලට යන සිත නැති වෙනවා කියලා පහියක්. ඊට පස්සේ ඒ ආධ්‍යාත්මයේ සිත සංසුන් වෙලා එකඟ වෙනවා. ඉතින් සමාධි කියලා කියනවා සමාධිගත වෙනවා කියලා. මෙන්න මේ ආකාරයෙන් කායගත සති භාවනාව වඩනවා කියලා කියනවා. ඉතින් දැන් මම ප්‍රශ්නයක් හරියට යොමු වෙනවා. මම යොමු වෙනනම් වසන්ත මහත්මයාට. වසන්ත මහත්මයා සම්පජානකාරී කියන්නේ කොහොමද ඔබතුමා තේරුම් ගන්නේ? කොයි ආකාරයෙන් මේ සම්පජානකාරී කියන එක තෝරන්නේ? වසන්ත මහත්තයා අප මම සිරුවන් සර්ණ පිළිගන්නවා. ඔබතුමාත් මහත්තයා ඔබතුමා හිතට ලක්ෂණ පැහැදිලි කරලා පෙන්නන සම්පජානනය කියන එක ඒ පාලි වලින් සිංහල පරිවර්තනය කරලා ඉතින් ඒ සතිය කිසිත් මේක තමයි හරි තියෙන දැන් ඔබතුමා පැහැදිලි කර විදිහටම දැන් ඔය කිසි ඉරියව් වල විපත සම්පූර්ණ ඒ සතිය සිහිය ඒ අරමුණ කෙරෙහි ඒ කරන ක්‍රියාව කෙරෙහි දැන් ඉදිරි යනවා නම් ඉදිරි යන අරමුණ කෙරෙහි ඉස්සරට පසුපසට යනවා නම් අපසයිදි යනවා නම් ආහාර පාන ආදී ගන්න ගලා ඉතින් ඒක සම්පූර්ණ කරම සමා අපේ තියෙන ඒකත් ඉස්සරහ විදිහට මේ නිවර්ණ ධර්ම යටපත් කරගන්න. සිදු කරන්නේ නෙමෙයි රෝගයක් නෙමෙයි ඒක යටපත් කිරීමක් සිටියට තමයි එදිනදී මම ඉගෙනගෙන තියෙරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් අර අපි කලින් කරා වගේම ආනාපාන සතිය වගේම ඒ වගේම හිරියාපත පබ්බේ වගේම දැන් මේකත් ඉස්සරහ විදිහට ක්‍රමයක්. මොකයි ඔය ක්‍රම වුණොත් ඒ පළවෙනි විස්තර කතා කළා වගේම අපිට ඔය සංකතයෙන් අසංකතයට සාතුට යන්න පුළුවන්. එතකොට ඔතනදී බුදුජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ අපිට ඒක එහෙම කරලා ඒ නිවර්ණ ධර්ම සිදු කරලා අදු කරාට පස්සේ ඉතින් අතරම මම මේ පොතින් මම බැලුවා ඒක කියනවා ඒ මහත්යදී ඒ සම්පජානකාරී සම්පජාන ඒව කොටස් හතරකට බෙදලා ඉතින් මේක සෞදෙත් පැහැදිලි කරලා ඒ විස්තර ටික ගොඩක් ඒක දිගට දිගට යනවා. නමුත් මම මේ තීරණ ගන්න දෙන්නේ එතනින් අපි මල්ටිපල් එකක් නැහැ. ඒක අවදින් කලින් කතා කරේ ඉතින් මේක සම්බන්ධ කරගත්තොත් දැන් අපිට සිදුවේ පිටිකවනවා ඉතින් මේ සිහිය පිහිටවනකොට අපි දැන් අපි උදාහරණයක් ගත්ත දෙයක් ඉස්සෙල්ලා පාර ඉතින් පළවෙනි කතා කරලා දෙන්නත් දැන් ඇවිදිනවා කියනකොට සිහිය කියනකොට ඒ සිහිය පිහිටවනවා නම් මේ අපි දැන් කකුල තුත් අපිට තියෙනවා ඒකත් අපි අහුවද අපි තියෙන කකුල මහ පොළවත් නේද අයිස්ස්ට් බාහිරට බාහිරට ඒ දෙක තමයි දැන් අපි දැන් මොලේට එන්නේ මේව දැක් තියෙනවා ඒක තමයි මේ ඉදිරි කකුල කියනවා ඉදිරියට තියෙනවා දකුණු කකුල ඉදිරියට තියෙනවා වම් කකුල තියෙනවා කියලා ඉතින් අපි ඉතින් එහෙම අපි කොහොමද අපි එතන හොඳට තේරුම් ගන්න නම් උතනදී සදාජගතම කල්දක් පිටිද දකින්න ඕනේ මොකද්ද උතන වෙන්නේ කියලා ඒකකොට දැන් අපිට ඕක දෙපැත්තක් තියෙනවා දැන් බලනකොට දැන් ඒ ලෞකික පැත්ත අපි දැන් ඉරියව්වක් ඉස්සලාම පටන් ගත්තේ නොදන්න ගන්න දෙන්නේ අපි දන්නේ කකුලක් තියෙනවා ඒ වගේම ආයතන දෙකක් මේ ආයතන වලින් තමයි අපි මේක දැනගත්තේ ආයතන වල කියන විතර මොකද්ද ආයතනයේ කියන්නේ අපි එතන ලෞකික පැත්තට හිත කියලා සතිය සිහිතවල එතන නිවර්ණ ධර්ම ටික නැත්පත් කරගත්තට පස්සේ කරන්න වැඩක් තියෙනවා ඒක ඒක අපි මේ අපි ඉගෙන අපි දැනගන්න ඕනේ කියලා සම්බුද්ධ ධර්මානුකූලවා කායස්මින් විහෙරති. ඒක අපි දැනගන්නේ හැමදෙයක්ම ධර්ම වලින්, නාම ධර්ම. ඒ නාම ධර්ම වලින් දැනගන්නේ කොහොමද කියන එකදී පොඩ්ඩක් අපි ඒක ඉගෙන ගමු. දැනගත්තදී අපි දැන් ඒ සක්මන් භාවනාවදී හරි මේ අවස්ථාවේදී බලන්න ඕනේ මොකද කියන දෙන සිද්ධාන්තය. ඒකට ඒ දෙක අතර අපි බලනවා කොහොමද ධම්මයේ සමුදිර ධම්මානුපස්සතිවා ඉතින් ඒක දෙමිට කියන්නේ. ඒකට ඇතුලේ මොකද්ද? එන්න මේ කාය ආයතනය මේ අවිදිනතල ගත්තොත් මේ කාය ආයතනයේ තියෙන මේ කකුල මේ පොළොවට වැදුණා. ඒක බලන්නේ තියෙන පොළොවකෙත් තියෙන. ඒකට ප්‍රතිමෙන් අපිට පේනවා අපිට මේ ගත්තදී මොකද මන ආයතනයෙන් තමයි දැනගත්තේ කාය ආයතනයෙන් තමයි අපිට ඉස්සෙල්ලම මේක ස්පර්ශයක් දැනුනේ. ඒකකොට මේ සත්‍යයක් දැනෙන විඥානයක් ඇති වෙලා දැනගත්ත දේ සත්‍යයෙන් අපි දැනගත්තේ ඒ සංඥා එන්නේ සංඥාවක් නිසා ඒක කායයෙන් දැනෙන සංඥා මාත්‍රයක් තමයි. ඒක සංඥා මාත්‍රයක් තුළින් අපිට එන රූපයක් මගේ කය කියලා. ඒක ඉතනදී තමයි විදර්ශනාව කරන්න ඕනේ මොකද ඒකෙන් තමයි අපිට එන්නේ දර්ශනය. මේ දර්ශනයකට කියන්නේ එතනින් තමයි අපිට පංච පාදානස්කන්ධය ගොඩනැගෙන්නේ. නමුත් ඒ සමුදියේ දකින්න ඕනේ බාහිරින් නෙමෙයි කියනවා ඉස්සෙල්ලම කියන්නේ බාහිර පිටක කියනවා. ඒ කියන්නේ සමුදියේ දකින්නේ බාහිරින් සිත් කියලා එතන බාහම සමුදියේ බාහිර තියෙන රූපය එහෙමත් බලනවා. කඩ කඩ මෙහෙම නෙමෙයි මේ චිත්තක්ෂණ තුන මෙහෙම මෙහෙම යනවා කියලා බලන්න පුළුවන් මේ මොනවද ඇතුලේ කියලා. ඒක ඒ බාහිර රූපයට දාලා කියන රූපය. නමුත් අපි ඉස්සෙල්ලම අපි ආයතන මේ ආයතන දෙකින් නෙමෙයි මේක ඇතුලේ මම මොන දෙයක් මත දැනුනේ කියන්නේ ඉතින් ඒ සමුදියේ අපි ඒ සමුදියේ හිත සිද්දුවත් එහෙම එතන මනායතනයේ මා ධම්ම මනෝඥාන මානසින් දැනගත්ත දේ දැන් නේද මනසින් අපි ඉලිටිට් කියන්නේ ඒ සිද්ධාන්තයෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අපි හිතේ මෝඩකමක් මේ මෝඩකමක මේ අවිද්‍යාව අන්න ඔතන තමයි අවිද්‍යාව ඒ සුදෙන් නේද අපි මේ කය පනවගත්තේ මේ පනවගත්ත කය නිසා නේද අපි මෙහෙම දෙයක් කරන්න කෙනෙක් ඒ දන්නේ. දැන් මහත එතෙන් තමයි මම හිතන්නේ මම තේරුම් ගන්න කියන්නේ මේ කතිය පිටවන්නේ කියන්නේ තේරුම් ගන්න. අපේ සරණ තමයි මම පද්මසේ මහත්මයාට යමු වෙලා ඊළඟට සිංහ දින මහත්මයාට යමු නම් පද්මසේ මහත්මයා අපිට වසන්ත මහත්මයා ඔබ කරුණුත් ආරලාම හිතනම හැබැයි සංසේ නම කරුණුත් මහත්මයා අපිට කියන්නේ සම්ප්‍රජාන භාවනාව ඉස්සරන්නේ කොමක් සඳහාද කරන්නේ කොයි විදිහද කළ යුත්තේ කියන මාතෘකාවයක් පොඩ්ඩක් අපි ඉස්සරහට ලබන්න සම්මත මාස්ටර් කරනවා. ඒක තමයි සම්ප්‍රජාන මාතෘකාවට සම්බන්ධ වෙන්නේ. සර්වන් සර් නැහැනවද? එතෙම කිව්වා වගේ මේ වසන්ත මහත්තයා කලින් කිව්වා වගේ මෙතනදි සිද්ධ වෙන්නේ මේ සිහිය පවත්වා ගන්න එකම තමයි උනාට ඒ කියන්නේ සමතේ පැත්තට යනවා වගේම තවත් ටිකක් දුරට මේක තව යනවා. ඒ කියන්නේ දැන් අපි ආහාරයක් ගන්න වෙලාවේ බලනකොට අපි පිඟාන පැත්තේ තියෙන කෑම මොනවද කියලා බලන්නේ නැතුව මේ වෙන සිද්ධිය මොකක්ද කොහොමද මේක වෙන්නේ කියලා බලනකොට නැවත අභ්‍යන්තරයෙන් මෙයම වෙනවා. එතනින් තව සමාධි පැත්තෙන් ඇතුළට ගිහිල්ලා විදර්ශනා පැත්තට යන්න පුළුවන් මේ සම්ප්‍රජාන කාර්යය කරන වෙලාවේ. දැසිකිල යන වෙලාව වුණත් මේ ළඟදී අහම දේශනාවේ කියනවා ස්වාමීන් වහන්සේ අපි කවදාවත් සිහිය පිටවන්නේ නැහැ නේ, අපි වෙන දෙයක් කල්පනා කර කර දැසිකිල ඉඳ ගන්නවා. බටන් එකක් ප්‍රෙස් කරලා නැගිටලා එනවා මේ පිළිකුලක් දැනෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ තැනකට සම්ප්‍රජාන කාර්යය නැති වෙලාවට අපි මොන විදිහකටවත් අභ්‍යන්තරයේ යොමු වෙන්නේ නැහැ, බාහිරටම යොමු වෙලා ඉන්නේ. ඒක වළක්වන්න තමයි කියන්නේ මේ හැම දෙයින්ම කරන්නේ එකින් එක පිළිවෙලට මේ අඩියෙන් අඩිය වගේ තමන් තුළට ගෙනල්ලා තමන් තුළින් ඉරියාපතේට වැඩි යමක් විදර්ශනා පැත්තට සිහින් සැරින් හිත යොමු කරන එක. ඒ කියන්නේ මේ හැම විදියකින්ම අකුසල් පැත්තට යන්නේ නැතුව අපි ආවරණය කරන විදිහක් තමයි මේ කියලා දීලා තියෙන්නේ. එතකොට මේ සිව්රෝ පාස්ත්‍ර ධර්ම වේලාවේ වගේ ගියාම අපි ඇඳුම් අඳින වේලාවක වගේ බලනකොට හැම අතින්ම හිතන්න පුළුවනි මේ ඇඳුමක් අඳින්නේ ඇයි. ඒ විදිහට ඒ පැත්තට හිතන්නත් පුළුවන් මේ සම්ප්‍රජාන කාර්යයෙන් මේක කරනකොට මම හිතන්නේ මේ විදිහට කියලා. ඒ වගේම තව සුළු කරුණක් එකතු කරන්න හිතුණා. ඇයි අපි මේ හැමදේම කරන්නේ කියන එක. ඇයි අපි මේ හැම දෙයක්ම කරන්නේ කුමක් වෙනුවෙන්ද කියලා ඉවරලා කියන්නේ මේ පංච උපාදාන ඛණ්ඩයක් ඇති වෙනවා නම් දුක්ක්ම ඇති වෙන්නේ කියන එක අපි ඉස්සලා මුලින්ම තේරුම් අරගෙන ඉන්න ඕනේ. එහෙම තේරුම් ගත්ත වෙලාව තමයි දැන් අර සක්මන් භාවනාව කරන වෙලාවේ කුරුල්ලෙක්ගේ සත්‍ය වුණා කියලා චිත්‍රාජි පස්සේ මහත්තයා මුලින් විස්තර කළේ. එතකොටම අපි දන්නවනම් ඇයි මේ මොකද්ද වෙන්නේ, මෙතන උපාදාන ඛණ්ඩයක් උපදින්නේ කියලා ඒ දැනුම අපි තිබ්බන. එතන මේ සම්මා දිට්ඨියෙන් තමයි මේ හැම දෙයක්ම පටන් ගන්න ඕනේ. ඒ සම්මා දිට්ඨිය තිබ්බනම් මේ මොන විදිහෙන් හරි පංච උපාදාන ඛණ්ඩයක් උපදුණා කියන්නේ දුක්ක්මයිනේ කියලා මේ දැනුම කොහොම හරි අඳුම තරමින් මේ විදිහට හරි තිබුණා නම් අපි දන්නා නේනම් මේක නවත්ත ගන්න ඕනේ. එහෙනම් ඉරියාපතේට ආනපන සතියට හරි මේ විදිහට සිත යොමු කරගෙන නැවත ඉක්මනින්ම තමන්ගේ කමඨහනට එන එක තමයි මේ කරන්න ඕනි කියලා දැනට කියන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම මහත්මයේ මම හිතනවා ඒ බොහොම හොඳ එකතුවක් අපිට එකතු කළේ. එතන දැන් මේ කියවකොට දැන් පෞද්ගලික ප්‍රතිචිකිච්ඡා තමයි මෙතන තමයි ඉන්ද්‍රිය සංවරය කියන එකත් විරායාසයෙන්ම යොමු වෙනවා. දැන් බලන්න මෙතන දැන් ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රජානකාරී මොකද? ඒ කියන්නේ ඉන්ද්‍රිය බැදීමෙහිදී අවත බැදීම. දැන් අපිට මුදාවක් වෙනවට පිටට කෙලෙස් දෙන දෙයක් තමයි අපේ ඇස්තේ. දෙකින් දැක්න දේවල් කරෙහි අපේ සිත ජීවන්න පටන් ගන්නවා. ඊළඟට ඒක අර නීවරණ වශයෙන්, කාමච්ඡන්ද වශයෙන්, ව්‍යාපාද වශයෙන්, ඒ කියන්නේ යමක් දැකලා ඒකට ඇලීමක් වෙන්න පුළුවන්. ඒක හොඳයි කියලා. එහෙම නැත්නම් ඒක අකමැති නිසා ඒකට ගැටීමක් වෙන්න පුළුවන්. මේ වගේ තැනකදී උනත් තේරෙනවා දැන් මේක අපි ඇස සංවර කරගත්තා නම් සංවර කර ගැනීම නේද මේක යටින් මේ කියන්නේ මේ දී බැදීමේදී අවත බැදීමේදී සම්ප්‍රජානකාරී වෙනවා කියන එක. එන්නේ මේක එකාතකින් අපිට බලන්න පුළුවන් මේක දැකීමක් කියන එක ඇති වෙන්නේ මේ ආකාරයෙන් කියලා සම්ප්‍රජානයකට එන්නත් පුළුවන්. ඒක ඇති වෙන විදිහ අර යෝනිසෝ මනසිකාරයේ කිව්වා වගේ අපි කොහොමද කොයි විදිහටද මේ දැකීම කියන එක ඇති වුනේ කියන නෝනින් බලන්නත් පුළුවන්. ඒ වගේම මේ දක්ෂින දෙහි ඇලෙනවා කියන එක හෝ දක්ෂින දෙහි ගැටෙනවා කියන තැනදී අකුසල වෙන විදිහත් ඒ වගේම මේ දක්ෂින දෙහි එතන දැකීම මාත්‍රයක් පමණයි කියලා අපි විතරම මේ කියන එකක් තියෙනවා. ඒ වගේම හිතන්වත් සුදු කරනවා. ඒ වගේ වෙලාවකදී අපේ සිත කෙලෙසෙන් නැති වෙන්න ඔය විදිහට අසපාවිච්චි කරන්න කියන එක සම්ප්‍රජානකාරී භාවයේ කියලාමත් හිතනවා. ඒ වගේම මානෙල් මහත්මිය කිව්වා වගේ අර ආහාර ගන්න. ඒ වගේම අඳුමත් අඳුමක් අඳිනකොටත් මතක් වෙන්නේ අර නිතරම මතක් වෙනවා මේ සත්‍යවේක්ෂා ඥාණයෙන් අපිට කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම සම්ප්‍රජානකාරී වෙන බවක් කියනවා. ඒ කියන්නේ අඳුමක් අඳිනේ හේතුව මොකක්ද? සීතල තැඟ වහගන්න, එහෙම නැත්නම් ලැජ්ජා තැඟ වහගන්න, ඒ වගේ කියලා සිහිනුවරකින් නම් මේ ඇඳුම අඳින්නේ. එහෙමනම් අපි අර ඇඳුම නිසා ඇඳුමක් ඇඳීම නිසා ඉතේ කෙලෙස් ඇති වෙන ගතිය වළක්ව ගන්න අපිට හැකියාවක් ලැබේ. ඒ වගේම දැන් කෑම ගන්න වෙලාවට මේ කෑම ගන්න මේ මේ අය පවස්වා ගන්නම නේද කියන අර්ථයෙන්. එහෙම නැතුව මේක ජීවිත රහස වෙන දෙන්නවත් වෙනත් හේතු කරනවත් නෙවෙයි, අර ජවේ වඩන්නවත් ඒවට නෙවෙයි. මේ නිර්වාණ මාර්ගයේදී මේ භ්‍රමචර්යාවටම උපකාරයක් වෙන හැටියට මේ කය පවත්වා ගැනීම සඳහා නේද මේ ආහාරය ගන්න කියලා වගේ හැත්තකින් අපිට හිතන්න පුළුවන් නම් ආහාර ගන්න. ඒ පාත්‍ර ධර්ම වේලාව කියන තැන දැක්කේ එකයි රමෙන්දි මත කරගත්තේ. ඒ ආකාරයෙන් හිතන්න පුළුවන් නම් අතනම ඒක යක්ෂ ආකාරයක සම්ප්‍රජාන වීමක් කියලා. ඒකෝර ඒ නිසා ඇති වෙන්න පුළුවන් කෙරේ ඇති වෙන්නේ නැහැ. අර දේශසිත සරසංකප්ප කියන කොටස මගයව යනවා නේද ඒ ආකාරයෙන් කියලා හිතුණා. ඒ වගේම අර දැන් අනිත් දේවල් කරනකොට වැසිවිලි කැපිලි යන කොට අය පිළිබඳව මේක කායගත සතියටමනේ අයත් වෙන්නේ මේ කොටනේ. එතකොට තේරෙනවා මේ කය කියන එක පරිහරණය කරන එකේ තියෙන දුක නිතර නිතරම පසු වෙනවා. දැන් අපි කියනවා අපිට දැඩිසේ මූත්‍රා කිරීමේ අවස්ථාවක් තිබුණු වෙලාවක යම් කිසි වෙලාවක ගිහලා මූත්‍රා කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒක බොහොම සැපක් හැටියට තියෙන වෙලාවක් තියෙනවා. ඇත්තට මේක සැපවන්ත නැත්නම් ඒ විඳපු දුක දැන් මේ විදිහට මූත්‍රා කරන්න සුසුකිට කරන්න වෙනවා කියන එකම කොච්චර දුකක්ද කියන එක ගැන මොහොත් අපිට හිතන්න පුළුවන් නේද කියලා වගේ හිතුණා. ඒ අදහස් ටිකත් එක්කම යොමු වෙන ශ්‍රීමති මහත්මිය අපිට සවිස්තරව විස්තර කරලා දෙන්න මේ සම්ප්‍රඥ කොටස පිළිබඳව ඔබතුමියට තේරෙන ආකාරයට ඒ වගේම පුහුණු කරන ආකාරයකට පෙරවන් සරණයි. පෙරවන් සරණයි සම්ප්‍රඥානේ පිළිබඳව බොහෝ කරුණු කියුණා. ඉතින් ඇත්තටම මම කරන එක දෙයක් තමයි දැන් ඔය ඇහැට රූපයක් දකින රූපයක් ගැන හිතනකොට ඇහැට දැකපු රූපය ඇසත් රූපයක් චක්කු විඥානයක් එකතු වෙලා අපිට එතන ස්පර්ශයෙන් රූප සංඥාවක් එහෙම නැත්නම් වර්ණ රූපයක් ලැබෙනවා. එතකොට ඒ වර්ණ රූපය පිළිබඳව කරන මානසිකාරයෙන් අපි ඒ ආකාරයට කෙනෙක් ඉන්නා පුද්ගලයෙක් ඉන්නා කියලා ආසත්ත පුද්ගලයා සංස්කෘතියව දීලා ඒ විදිහට තමයි සාමාන්‍ය ජීවිතයේදී සැලකන්නේ. ඒ නිසා අපි ඒ දාක්ෂින අහන දැනන දැනගන්න දේවල් අපි සත්පුද්ගල ආත්ම වශයෙන් අරගෙන ප්‍රපංච හදලා මම මගේ ආත්මය වශයෙන් ප්‍රපංච හදලා ඒ ආකාරයට තමයි කෙලෙස් ඇති කරන්නේ. ඉතින් බොහෝ විට ඇහැට දැනෙන දකින්න අරමුණක් හෝ කනට නාසයට දිවට ලැබෙන අරමුණු ඒ ආකාරයට ඒක බෙද බෙදා කොහොමද මේක මේ විදිහට වුණේ කියලා ඒ ආකාරයට බලනකොට අපිට තේරෙනවා මෙතන සත්‍යයේ සිත්කලේ ප්‍රඥාවක් නෙමෙයි, මෙතන තියෙන්නේ චිත්ත පරම්පරාවක්, සිතුවිලි වලක්, සිතුවිලි වලින් ඇති වෙන සංඥා වලින් ඇති වෙන දෙයක් ඒ කියලා ඒ ආකාරයට තමයි අරමුණු වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන් භාවනා වේලාවදී නම් හිතට අරමුණක් ආවහම ඒ ආකාරයට කීප වතාවක් හෝ යොමු කරන්න පුළුවන්. නමුත් එදිනදා ජීවිතයේදී නම් ඒක සෑහෙන දුරට පුහුණු කරගත්ත සිත් වෙනසයි මගේ අදහස. මම එහෙම කෙරෙන අවස්ථා බොහොම අඩුයි. ඉතින් අපි අර යම් කිසි දෙයක් හිතට ලැබෙන අරමුණක් පිළිබඳව මුල හොයලා ඒ ආකාරයට සම්ප්‍රඥාව ඉන්නකොට අපි අර උපාදාන කරගැනීම අඩු වෙනවා. එතකොට ඒ විදිහට උපාදානයක් යම් ක්‍රියාවක් උපාදාන කරවතින් ඒක භවයක් එන්න නම් ඉස්සරහට හැදෙනවා කියලා ඒ ආකාරයට යොන්ස මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීම තමයි කලෙස්ක කියලා මගේ අදහස. බොහෝ කරුණු අනිත් ආකාරවලින් කියවුණා. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි සිමිලි මාසේ බොහොම තේ මම ඔබතුමීන්ගෙන් පොඩි කෙටි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේක තියෙනවා මේ භාෂිතේ තුන්හි භාවයේ සම්ප්‍රජාන කාර්ය හොටි කියලා. දැන් භාෂිතේ කියලා කියන්නේ යමක් කියන වෙලාවට ඊළඟට තුන්හි භාවයේ කියලා කියන්නේ මුකුත් කියන්නේ නැතුව කියන වචන පිට කරන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න අවස්ථාවේ ඔබට මේ කොහොමද ඒක තේරුම් ගන්නෙ? භාෂිතේ සුන්නි භාවයේ තියෙන අවස්ථා දෙකේ සම්ප්‍රදානකාරී වෙනවා කියන එකෙන් තේරුම් ගන්නෙ කොහොමද ඒක? ඔව් ඇත්තටම අපි කතා කරන වචනයක්. එතකොට යම් කිසි වචනයක් කතා කරනවා නම් ඒක අනිත්‍යයට ප්‍රයෝජන නැති දෙයක්ද? එහෙම නැත්නම් අනිත්‍යයට ඒකෙන් අයහපතක් වෙනවද? අනිත්‍යයට ඒකෙන් හිත රිදීමක් වෙනවද? එහෙම නැත්නම් අපි සුන්දායක දෙයක් වෙනවද කියලා කතා කරන වචනය පිළිබඳව පරිස්සම් වීම කියලයි මම හිතන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඒ ආකාරයට සම්පජානකාරීව තමයි දේශනයක් කරේ. උන්වහන්සේ අර දීප ආකාරයකට සීත්‍රේ නම් මත මතක නැහැ. උන්වහන්සේ දීප ආකාරයකට උන්වහන්සේගේ වචන භාෂිතය පිළිබඳ කටයුතු කළා කියනවා. යම් කිසි කෙනෙකුට අනර්ථයක් වෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒකෙන් අයහපතක් වෙනවා නම් උන්වහන්සේ ඒ දේශනා කරේ නැහැ. ඊළඟට ඒක සත්‍යක් නම් ඒක ඒ වෙලාවේ දේශනා කළ යුතු නම් ඒ කියන අකමැති වුණත් ඒවා දේශනා කරනවා. අන්න ඒ ආකාරයට උන්වහන්සේ දීපාකාරයක් තිබුණා. එහෙම කරා. ඉතින් ඒ වගේ යම් කිසි වචනයක් කතා කරනවා නම් අපි වුණත් ඒකෙන් වෙන දෙන්නේ වෙන දේ අනිත්‍යනාට බලපෑම ගැන හිතලා කතා කරන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ කියලා හිතන්නේ. දැන් අර මංගල සූත්‍රයේ තියෙනවා සුභාසිතාච යා වාචා කියලා සුභාසිත වචන පාවිච්චි කරන්න කියලා. සත්‍ය වචන අනුන්ට අනර්ථකාරී නොවන ආකාරයට කතා කිරීම කියලා. එතකොට සුම්හි භාවය කියලා කියවහම සමහර වෙලාවට අපි කතා නොකර ඉන්න අවස්ථාවල යම් කිසි දෙයක් පිළිතුරු දෙන්න නොසුදුසු අවස්ථාවක අපි ඒකට පිළිතුරු නොදී ඒගොල්ල ඒ දේවල් වලින් මම ඇරීම වගේ අදහසක් දන්නේ නැහැ. ඒ තුන්හි භාවය කියන එක ගැන මට වැඩි විස්තර කියන්න දන්නේ නැහැ මහත්තයා. නමුත් අර කතා කරන වචන පිළිබඳව ඒ ආකාරයට තමයි මම හිතන්නේ. පෙරවන් සර්ණයි. සේන මාත්මය මම ඔබතුමාට එන්නම්. සේන මාත්මය අපිට තුන්හි භාවයේ කියන කේදී කොහොමද සම්පජානකාරී වෙන්නේ කියන එකත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම දැන් හුඟක් අය හිතන දෙයක් තමයි දැන් මම නම් කියන්න තියෙන දේ කෙලින් කියනවා කියලා යම්කිසි දෙයක ඍජු ගතිය පෙන්වන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා කොයිතරම් යෝග්‍යද ඒ කරන දේ එහෙම කියන එකේ යම්කිසි දැන් මේකත් එක්ක බලනවා දැන් මෙතන කියලා භාෂිතේ සම්පජානකාරී හොති කියලා. ඒ වගේ තැනකට ඒ වගේ දයක් කොයි ආකාරයෙන්ද ගැලපෙන්නේ හෝ නොගැලපෙන්නේ කියන එකත් පොඩ්ඩක් කතා කරමු. කියන මහත් මේ වගේ මාත් තුන්හි භාවයේ කියන එකත් අපිට පොඩ්ඩක් තුන්හි භාවයේදී කොහොමද අපි මේ සම්පජන්‍ය කියන එක හසුරවන්නේ කියන එකත් පොඩ්ඩක් අපිට මත කරලා දෙන්න කියන මහත් නේද? ඊළඟට ඊළඟ සැරයි. ඔව් හතරවසේම තුන්හි භාවයේ කියන කෙනෙක් කතා කර මේක මෙතන අපේ කේන්තියෙන් අපි මම කතා කරන්නේ මම මොකුත් කියන්නේ නැහැ කියලා ඒක විදිහට කළත් ඒක නරකයි. යම් කිසි දෙයක් අවස්ථාවකදී අපිට මෛත්‍රියෙන් කතා කරන අවස්ථාව තියෙද්දී අපි කියමු කවුරු හරි ළමෙක් අමාරු වෙටෙන හදනවා. අපිට අවස්ථාව තියෙනවා ඒ ළමයට මෛත්‍රියෙන් යමක් කියන්න. ඒ අවස්ථාවේ අපි තුන්හි භාවයෙන් හිටියොත් උන්ට මොන වුණත් කමන්නේ නැහැ, මේ කොල්ලට මොන වුණත් කමන්නේ නැහැ කියලා හිතුවොත් ඒක අපේ තියෙන දේශ එකක් අමෛත්‍රී සිතක්. එතකොට ඒක තුන්හි භාවයේ දන්දි අපි ගත්තාම ඒකින් අපි පුරුදු කරන්නේ මොකද්ද? නරක සිත් පරම්පරාව පුරුදු කරනවා. ඒකයි අපිට මේ ජීවිතයේදී වගේම අනාගත ජීවිතයේදී කරදර කරලා ඒ වගේම නිවන් මඟ අවුරන්නේ මේ අපේ සිත් කෙලෙස් වල මාර්ගයට යන මේ ක්‍රියාවන් නිසා. ඉතින් මෙතෙන්දී අර කතා කිරීම ගැන කිව්වහම මම මතකිත ප්‍රයෝග දෙකේ ඕන දෙයක් ඕන කෙනෙකුට දෙයක් කියලා මම ඉතිරිව කතා කරනවා කියන්නේ මේකේදී අර බැලුවාම ඒතර මොකද එයාගේ සිතේ තියෙන්නේ. එයාගේ සිතේ තියෙන මාන්නයක් උද්දච්චකම රාජම්බරකම ඒ විදිහේ දෙයක් හිතේ තියාගෙන කතා කරනවා නම් මොන කතාවක් කළාද ඒ විදිහේ කතාව අපි දන්නවා සිතේ කෙලෙස්මතු කරනවා. ඒ කෙලෙස්මතු කරන සිතේ කවදාවත් නිවන් බාගට නම් යන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මම දන්නේ නැහැ. මම හිතනවා බුදුහම්පුරුත් එහෙම කියලා තියෙනවා කියලා කෙලෙස් තියාගෙන නිවන් යන්න පුළුවන් කියලා. කෙලෙස් නැති කරන්න ඕනේ නිවන් යන්න. ඉතින් ඒ කෙලෙස් ඇති වෙන මාර්ගයේ නිවා ගන්න තමයි මේ හැම ක්‍රියාවක්ම බුදුහම්පුරුත් අපිට කියලා දීලා තියෙන්නේ. මෙතෙන්දී අපි කරන හැම ක්‍රියාවකදීම අපි බලන්න ඕනේ මොකද්ද? අපි බලන්න ඕනේ මේක මගේ පරමාර්ථයට මේක යෝග්‍යද? මේ පරමාර්ථයට යෝග්‍ය විදිහට අපි හැසිරෙන්න ඕනේ. ඒකට ගෝචර වෙන විදිහට ඒක සාර්ථක වෙන විදිහට අපේ හැම ක්‍රියාවක්ම කෙරෙන්න ඕනේ අපේ මේ සිතේ කෙලෙස් නැති වෙන්න. ඒක ඒ ක්‍රමය තමයි මම හිතන විදිහට බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන කියන එක. ඒකවත් නැහැ. කරන තමයි බොහොම තේන මාර්ගය බොහොම තේ මම හිතනවා ඉස්සමත් වැඩිගත් කරුණු ටිකක් කියන මාස්ටර් සඳහන් කරේ විශේෂයෙන්ම කෙනෙකුට හිතා ගන්න ඒක අමාරුයි මොකද නිශ්ශබ්ද වෙන්නකොට තමයි සංසජාණය වඩන්නේ ඒ වගේම නිශ්ශබ්ද වෙන්නකොට එන්නේ කියලා තියෙනවා ඉතින් ඒ සතරුන් තමයි දැන් තමයි දුන්නේ දෙන්නටම ඇත්තටම මාත්‍ය මේ බුදුචාන් වහන්සේ සමහර වෙලාවට සුත්ති භූත බලන් ඉඳලා තියෙනවා සමහර ප්‍රශ්නවලට උත්තර දීලා නැහැ අර අජිවත ගෝවත ගැන කෙනෙකුට දෙන්නෙක් ඇවිල්ලා එයා මොකද වෙන්නේ කියලා කොහොමද බුදුචාන් වහන්සේ කියන්නේ તો පස්සේ තමයි කියලා දීලා තියෙන්නේ. එතකොට ඒ වගේම තව තැනකදී පොය කරන්න ගිය වෙලාවේ පාන්දර උදේ පාන්දර වෙනකම්ම බුදුචාන් වහන්සේ කතා කරලා නැහැ. ඊට පස්සේ පිළිතුරු අපිරිසුද ඉතින් අපේ පරිසිදී කියලා කියනවා. ඊට පස්සේ මොගලන් රාජාන් වහන්සේ ඉදියෙන් බලලා එක්කෙනෙක් එළියට යන්න කියලා එයා කියනතුරහම බෙල්ල කැල්ලලා එළියට ගිහිල්ලා සම්බන්ධීර තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සුත්තිම් භූත වෙලා දිනනවා. තව තැනකදී අසද්දුෂ්ඨ මහා දානේ දීපු වෙලා බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදන් කරේ නැහැ. මේ පසේදී කොහෙද රජතුමා බොහොම කනගාටුවෙන් ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ අපිට පින් අනුමෝදන් කරේ නැහැ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වා එක්කෙනෙක් අපාගත වෙනවා අනිත් එක්කෙනෙක් දිව්‍ය ලෝකගත වෙනවා ඒ නිසා මම ඒක කරේ නෑ කියලා. ඒකට ඒක තේරුම් කරලා දුස්සම කැමති කෙනෙක් සතුටින් සිටිය මේ දානගෙන අනිත් අනිත් කෙනා සතුටින් සිටියේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තීසු දුස්සේ කරේ නෑ. ඒ සුත්තිම් භූතව උන්වහන්සේ දානේ අරගෙන අපව මේ විහාරයට වැඩියා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සුත්තිම් භූතව හිටපු අවස්ථා. එතකොට ඒ වගේම අර සම්පජාන ස්පාරිය හොති වෙනකොට අපි ඇත්තටම ජෙන්ටමන්ට් එක යෝගී කැම ගන්නකොට කැම කටගාවට ගන්දි ඉස්සෙල්ලා කටාරින් නැතුව කටගාවටම අරගෙන කටාරිලා අපිට පුරුදු කරන්න පුළුවන් නම් අර කැම දිහා බලන්නේ නැතුව ඒ ඇතින රස ගන්න නැතුව ඒ වගේම කපලා දිවේ වැඩි ගාවන් නැතුව රස තෘෂ්ණා ඇති කර ගන්න නැතුව ඒක කැම ගන්න පුළුවන් නම් බොහෝ වෙලාවට ඒ රස තෘෂ්ණාව තමන්ගේ තීන නැති කර ගන්න පුළුවන් අඩු කර ගන්න පුළුවන් ඒ ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විශේෂ දෙයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ඇවිදිනකොටත් ඇවිදින්නෙල්ලා හැරෙනකොටත් හැරෙන්නේ ඇත්තටම මේ හස්තියක් වගේ ඒ හස්තිය අවලෝකනයේදී කොහේ කියලා කිලෝම මට ඒක හරියට මතක නැහැ වචනේ මුළු ශරීරයේම එක විදිහටම හැරෙනවා. උන්වහන්සේත් සමග උන්වහන්සේ එකපාරටම බෙල්ල හරවලා බලන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් යෝගාවචරයෙන් පවා දැන් මම දැනනවා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේ හිමමයි කරන්නේ. ඉතින් ඒ වගේ විදිහට පුරුදු පුහුණු කරාම මම හිතන්නේ හැම දෙයක්ම ඉරියව්ව තුළින් වැඩෙනවා තමයි සත්‍යය. සාමතෙන් බොහොම සතන්වත් සම්පූර්ණව වසන්ත මාර්ගය ඔබතුමා යමක් කියන්න උත්සාහ කරන්නේ. ඔව් දැන් තමයි අපි දැන් කතා කරනවා කියන්නේ එක්ක අපි කතා කරන්නේ දෙකක් කතා. එක්ක නැත්නම් අපි කතා කරන්නේ කතා දෙකක් කතා කියන්නේ කුසල ලක්ෂණ පැතිර තමයි අත්බර වෙන්නේ. ඉතින් මේ යන්නේ මේ තුන් ලෝකයේ ඉන්න දෙයක් නේ අපි කියන්නේ අපි දැන් අවිද්‍යාව තුළ ඉන්න අපිට කරන්න පුළුවන් ওই වගේ දෙයක් මත ඇතුල් වෙන්න. ඔබේ දෙයක් කළොත් කුසල කියන හොදියා කතා කළොත් ඒක කුසල තමයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ සිහිය තියෙනවා ඔය හැම දෙයක්ම එහෙමයි. නමුත් දැන් ඔය හැම දෙයක්ම වෙන්නේ අපි අවිද්‍යාව තුළ ඉඳගෙන ඉන්න අපිට කරන හැම දෙයක්ම බාහිර ලෝකයට නැඹුරු වෙලානේ. සමාසුකින් අර දකින්න උත්සාහ කරන මොහොත දක්වාම අපි බාහිර ලෝකයට නැඹුරු වෙනවා. මොකක් හරි කියන දෙයක් හරි දකින්න දෙයක් හරි අහන දෙයක් හරි එහෙමයි. ඒකකොට එතන රාග දේශ මොකක්ද කියලා. එතකොට දැන් ඔය ඔබතුමා පැහැදිලි කළා අපේ ප්‍රශ්නය සමයර සුන්හි භාවය එතනදී යතහතේ කතා නොකර නිස්සබ්දව ඉන්න එකද හරියටම සුන්හි භාවය කියන්නේ මේ ප්‍රශ්නෙ පොතේ කියන්නේ ඔව් එහෙනම් කතා නොකර ඉන්නවා කියලා. ඔව් ඒක මහත්මයා මේ පොත දැන් කවද කියන්නේ රහතන් මහසී කියන්නේ බුද්ධජන මහසී අපි වගේ කෙලස් කියන අපි සුස්මින් භූත වල හිටියොත් අතා අනුකරණ කිව්වොත් ඒ කියන්නේ අපි මොහෙන්මයි ඉන්නේ කියන එකයි මම දේශනාව කළා තියෙන්නේ කොහොම හරිද කියලා කොහොමද නැහැ දේශනාව අපි මත සාමාන්‍ය කෙනෙකුින් හඳබුණා ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රතිචාර නොදක්වා ඒ කියන්නේ අපි දෙයක එකට සුස්මින් භූත වල අතා අනුකරණ ඉන්නවනම් එයා ගොඩා මොහෙන් ඉන්නේ කෙනෙක් කියලා මම අහලා තියෙන කෙනෙක් උත්තර දුරට ඒ කියන දන්නේ නැහැ කි ඉන්නත් ගියක් මම අහලා දුනා නිදේශනාව විද්‍යාත්මක කරලා තියෙනවා. නැයි කරන තරමේ ඇත්තම මේ අවසානයේ දීක්ෂි ප්‍රකාශ කරන පොඩ්ඩක් අපි විතර බලන්න වෙනවා. මොකද කෙනෙකුට නොවන නිසාම දැන් ඉස්සද්ද වෙන්න පුළුවන්. දැන් හිතන්න කෙනෙක් විඳ අපට වයින් වයි කියලා අපේ සම්පූර්ණ දෝෂාරෝපණයක් කරනවා නම් මට පුළුවන් කතාව කරන්න ඒකට විරුද්ධව කතා නොනැත්නම් මට ඉවසගෙන ඉන්න පුළුවන්. යා ඕන දැක් ඉතින් මම කියන්නේ මම සද්ද නැතුව ඉන්නවා කියලා. මම ඒක බාර ගන්න නැතුව සද්ද නැතුව මම සිය පවත්වාගෙන ඉන්නවා. මේතර මම කියලා දැක්වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් වුණත් ඇත්තම කිසිම ඒකභාවයේ තමයි එතනින් තියෙන්නේ. ඒකපොත් එතනදි සිය පවත්වාද මේ කියන එක මගේ කියලා ගන්න නැතුව මම තරම් සතියක් පවත්වාගෙන ඉන්නවා නම් තමෙහි මේ වෙලාවේදී සිතුවිලි තුල මොහේ කිවිසිය දෙන්නේ ඒක ඇත්තටම කුසල ධර්මයක්. නමුත් අපි අර අනුසය වශයෙන් අවිද්‍යාවසේ කියන නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේ හැම වෙලාවකම මොහෙන් ඉන්නවා කියලා. නමුත් ඒක අර හැම වෙලාවකම කියලා කියන්නේ ඒක අර අනුසය වශයෙන් පවතිනවායි කියන අර්ථයෙන් තමයි හැම වෙලාවකම කියලා ඔයාලට කියවනම් කියලා මට හිතෙන්නේ. නමුත් අපි සිහි කල්පනාව ඇතුව නොවනින් ඉන්න වෙලාව කියන්නේ අතන සම්පජාන. සම්පජානේ ඉන්නවා නම් එතන අතන කුසලයක්මයි සිද්ධ වෙන්නේ. එතන භාවනාවක්මයි වැඩෙන්නේ. මේ කායගත සතිය කියන මේ පොරසේ වෙන දෙයක්මයි වැඩෙන්නේ සිංහී භාවයේ සම්පජාන කාර්යය හොති. ඒ වගේම තමයි ජම්බුදිරජාණන් වහන්සේ කියලා කියනවා සංනිපතිතානං දිස්සෝයි ද්වයං කරණින්නම් අරියෝවා සත සමතක හැටි දැන කියන්නේ අරියෝව සත එහෙම නැත්නම් තුන්හි භාවය කියලා. ඒ කියන්නේ දැන් දිවිසක් ඉස්සෙච්ච තැන කලයුතු කරද්ද දෙකයි තියෙන්නේ කියලා. ඒ තමයි ඉස්ප ධර්මයේ කතා කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කතා නොකර ඉන්න ඕනේ. උදන්දී බුදුරජාණන් වහන්සේනේ විශ්මින් භූත භාවය කියන එක මතු කරලා තියෙන්නේ. අපි දන්නවා ධර්මයේ කතා නොකරන හැම වෙලාවකම අර කලින් කල්යනා මිත්‍රෙක් අපිට මතු කරලා දුන්නා වගේ යන්නේම අර කිස් කතාවට දෙතිස් කතා කියලා කියන කොටස තමයි ඔස්කලාවට නිරන්තරයෙන්ම යොමු වෙන්න අවස්ථාව තියෙන මොකද අපි කෙලෙස් වලට අපිට ආරාධනා කරන්න ඕනේ නැහැ. අපි ඒ පැත්තට ඇදි යෑම ගැතියක් තියෙනවානේ සාමාන්‍ය එක සිදු කරපු නැතිනේ. ඒ නිසා පො ධර්මයේ කතා කරන්න කියලා. එහෙනම් නැත්නම් කුංජි භාවයෙන් විද්‍යාන් වහන්සේකම දේශනාවක් ඉස්සක් කියන තැනට ඒක ධර්මයේ කතා කරන්නේ නැහැ නැත්නම් ඉස්සක් වෙනවා. ඒක කියන්නේම අර වාහිනේට වෙන වෙන දේවල් ගැන සංස්කප්පලාප කියන මාස්ටර්නේ කතා නොකර ඉස්සබ්ද වෙන්නේ කියන එක තමයි අඳුනා. ඒකට සීලයක් හරි ආරක්ෂා වෙනවා ඒ වගේ දේවල් කතා නොකර ඉන්නේ. මේ පැත්තම තමයි ගොඩක් දේවල් යොමු කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපිට අද විශේෂයෙන්ම ගොඩක් කල්යන් මිත්‍රෝ හෝතේ උපකාර වුණා මේ කායගත සති ප්‍රශ්නය සුසුසේ යටතේ අද කතා කරපු ඉරියාපත භාවනාවත් ඒ වගේම ඉරියාපත කරපත් ඒ වගේම සංපජාන කරපත් තේරුම් ගන්න මම කැමති ප්‍රීති මහත්මයාට යොමු වෙන්න. ඇත්තටම ඔබතුමා අද සාකච්ඡාවෙන් යම් කිසි ප්‍රයෝජනයක් වුණාද කොයි ආකාරයෙන් ප්‍රයෝජනයක් වුණා නම් වෙන්නේ නමුත් කවුරුටත් අපිට කරුණු මත කරගන්න අවස්ථාව තිබිච්ච කොට තිබුණාද ඉතින් කෙටියෙන් අපිට පැහැදිලි කරන්න අවංකව මේ සාකච්ඡාව කියන ප්‍රතිපලයක් ඔබතුමාට තියෙනවා කියලා සර්වන් සර්ණත් කියනවා. ඒක තමයි ජාත මහත්මය සලොත් මහත්මයා කියනවා මේක කොහොමද කියලා සර්ණයි. ගොඩක් කලයක් සමාජ අපේක්ෂක මහත්මයා අපිට ඔබතුමාගේ මේ ශබ්දය නම් ඇහෙන්නේ කැඩි කැඩි ඇහෙන්නේ. හැබැයි මම සංජ්‍යා මහත්මියට කියන්න. සංජ්‍යා මහත්මයා ඔබතුමාගේ සුබම අදහස ප්‍රකාශ කරන අද සාකච්ඡාවේදී මතුවරද සම්මු කොයි ආකාරයෙන්ද ඈරුම් ගත්තේ කියන එකත් මේ පිළිබඳව අපිට අදහස් කරන්න. පුරුවන් තමයි ජාන්ස් මහත්මයා සර්වත් මහත්මයාට පිටින්ම නිවන් සුවය නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මම ඔබතුමන් භාවනා පිළිබඳ ගාමන දැනුමින් අදී නමුත් මම මේ දවස් ටිකේ මම වෙන වෙලකට සහභාගී මේ දරුවගේ වැඩවැඩියක් තියෙන උදේ පාන්දර කරන්න නමුත් මම ඒවත් කර කර මේ වැඩසටහනට සහභාගී වෙනවා. ඒ තරම් මට අවශ්‍යම වැඩසටහනක් මේ ධර්ම සාකච්ඡාවක් මේ ජාන්ත මහත්මයා කරන මිතුමත් මේ පවත්වන්නේ. ඉතින් මට ඒක මේ දේශනාව ලසන්නක ඉන්න වැඩි තත්ය නිසා මම අනිත් වැඩවල යෙදෙන්නම තමයි ධර්මය ශ්‍රවණය කරන්නේ. මට නම් හුඟක්ම ප්‍රයෝජනවත්. මොකද මට මේ දේවල් අහගන්න කිසිම කෙනෙක් මේ රටේ නැහැ. මම ඉන්න සුත්‍රෝකම ඒවා දැනගන්න මම ගොඩක් දුර යන්න ඕන. ඉතින් ඒක නිසා මට භාවනාවට සහභාගී වෙන අවස්ථාවක් නැහැ. මගේ පූර්ව කර්මයක් තුනක් නමුත් මට දැන් දලුවත් මහත්මයා ජාන්ස් මහත්මයා මේ කණි මිතුරන්ගෙන් ලැබෙන මේ අප්‍රමාණ සහයෝගය මේ ධර්ම දේශනාව කියලා දීලා ඒක මට මේ වචනින් කියන්නේ කියලා නිම කරන්න බෑ. මට ඒක ලැබෙන මම ගන්න ප්‍රයෝජනේ. ඒක නිසා මහත්මයාට මේ දැන් කුසලන් කියන හැම දිනකටම බොහොම පිං මේ උතුම් ධර්ම සාකච්ඡාවල් වලින් මම බොහොම දෙයක් ඉගෙනගෙන මේ ධර්ම මාර්ගයේ තවදුරටත් ගමන් කරන්න උත්සාහ කරනවා. අපුණන වුණා ප්‍රතිඥා දීකාමත්ම කරන ගොඩක් මම පොඩ්ඩක් ඉගෙන ගත්තා. මම හිතනවා අනිත් පැත්තෙන් ප්‍රමාණිකින් සම්පූර්ණ විතර ගන්න නැති කියලා මතක් කරගන්න කියලා දැනන දුන්නත් නවත් කරා. ඉතින් අපි මේ අතර සතිපට්ඨානයේ වැඩිවීම තමයි සැලියුත්තේ කියන එක ඒකායන මාර්ගයේ හැටියට දක්වපු තැන දක්වලා තියෙනවා. ඒ නිසා මේ සතිපට්ඨානය වඩන්න අපි හැමෝම උත්සුක වෙන එක උනන්දු වෙන එක වටිනවා. ඉතින් මට ඔබ හැමෝටම සතිපට්ඨානයේ වැඩිම ශික්ෂාව ලැබේවා ධෛර්යය වීර්යය ලැබේවා. මේ ආකාරයෙන් අපි දවසින් දවස මොහොතින් මොහොත නිවනට යන මාර්ගයේ අසංකතයට යන පාර තමයි කායගත සතිය කියන ධර්මාංශය දේශනා කළේ. එහෙනම් අපි කායගත සතිය ඔස්සේ මේ නිවන් මාර්ගය තවත් ඉවරෙන් ඉවර යාමට අධිෂ්ඨාන කරගන්න සම්පත් කරමින් අද මේ වැඩසටහන මේ ආකාරයෙන් මේ මාර්ගපත් කරන හැම දෙයක්ම කෙරුවන් සත්මයි. සාදු සාදු සාදු.